2013 වසරේ දෙවැනි මාසේ 23 වෙනිදා භාවනා වැඩසටහන. සහස්සම්පිච්චේ ගාථා අනත්ත පද සංහිතා ඒකං ඝාතා පදං සේයෝ යං සොත්වා උපසම්මතේ. අර්ථ ශූන්‍ය පද 1000ක් ඉගෙන ගන්නවට වැඩිය එක පදයක් අර්ථවත් ශ්‍රවණය කරන්න, එහෙමත් නැත්නම් එක පදයක අර්ථය දැන අවබෝධ කරගන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය. නමුත් අද ලෝකේ සිද්ධ වෙන්නේ අනත්ත පද සංහිතා අනන් අර්ථවත් නොවන පද දහස් ගණන් ඉගෙන ගන්නවා. එකකවත් කැඹුරින් ඒ අර්ථය අපි දන්නේ නැති කවනේ. එනම් එක කාරණයක් හරියට දැනගත්තාම ඒ කාරණෙන් සියල්ල දකින්න පුළුවන් කියන එකයි මේ ගාථාවේ පැහැදිලි කරන්නේ. අනිත්‍යතාවය පිළිබඳව ප්‍රශ්නයක් අහලා තියෙනවා. අනිත්‍යතාවය යනු නියම කර නොගන්නා තැනයි. එම තැන නිවන ඇති එකියා මා විසින් වටහාගෙන ඇත්තේ එම නියම කර නොගන්නා තැන ඇතුළත් පිටත් වචන නොමැති තැනක් වශයෙන්යි. මෙය මා ප්‍රායෝගික වශයෙන් කරන ක්‍රියාවලියේදී හඳුනාගත් කරුණකි. කියලා දේශනා පැහැදිලි කරලා තියෙනවා. මේ කාරණාවෙන් අපිට ඉතාම පැහැදිලිව කියන්න පුළුවන් යම් ආකාරයකට ධර්මය ටිකක් දුරට ප්‍රගුණ කිරීම නිසා, සිතා බැලීම නිසා පහළ වෙච්ච හොඳ කාරණයක් හැටියට සලකන්න පුළුවන්. එතනින් එහාටත් අපි දියුණුවක් ගැන හිතන්ඩ ඕමනා කරනවා. මේ කාරණේ විවිධ විදියට දැනෙන්න පුළුවන්, විවිධ විදියට වැටහෙන්න පුළුවන්. තමන්ගේ මන වැටහීම හොඳටම දන්නේ තමන්. දැන් මේ නිර්වාණය කියන ධර්මතාවය දැනුම වශයෙන් මුලින්ම එනවා. ඒකට කියනවා සම්මුති නිවන. දැන් මේ කාරණේ හොඳට පැහැදිලි වීමක් වෙනවා. ඉතින් මේක මේ කාගේ වුණත් මේක සම්මුති නිවනක්. එයාට පේන කෙනෙක්, දැනෙන කෙනෙක්. ඒක පළවෙනි හොඳ පියවර. ඊළඟට දෙවෙනි කාරණයට යනවා පරමාර්ථ නිවන. මේ தত্ত্বය ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළ පිළිထන්න ඕනේ. ඒකට කියනවා පරමාර්ථ නිවන. පරමාර්ථ නිවනට පත් වෙන්න ඕන. ඉතින් මේ අද ලෝකයේ සම්මුති නිවනවත් අවබෝධ කරගන්නවා කියලා කියන්නේ පුදුමාකාර දෙයක්. මොකද මේ මිනිස් සමාජයට එහෙම තේරෙන්නේ නැහැ ලෙහෙසියෙන්. දැන් ඊළඟ ආරම්භක පියවර තමයි සම්මුති නිවන ඇති වුණාට පස්සේ තමයි ටිකක් හොඳට ධර්මය ගැන වැඩිපුර සාකච්ඡා කරන්න පුළුවන්, ගවේෂණය කරන්න පුළුවන්, ගුණයක් ඇති වෙන්නේ. ඊට පස්සේ එයාට ඒක පරමාර්ථ නිවනම් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්තියක් බවට ඒක පරිවර්තනය කරන්න පුළුවන්. ඒතකොට සම්මුති නිවන අපි දන්නකොට ඒ සම්මුති නිවන අරගෙන අපේ මනස තුල එය පරමාර්ථයක් බවට පත් කරනවා. කෙනෙක් දැනගන්නවා වීරියෙන් යුතුවයි කඳු නගින්න පුළුවන්. හොඳ වීරියක් තියෙන්න ඕන කඳු නගින්න පුළුවන් වීරියෙන් යුතුවයි. වීරියක් නැති කෙනෙකුට කඳ නගින්න පුළුවන්ද? ශ්‍රීපාද කඳ වගේ නගින්න බෑනේ. එතකොට ඒක යා සම්මුතියෙන් තේරුම් කරගත්තා. එතකොට අපිට කියන්න බෑ ඒක වැරදි කියලා. ඒක හරි. දැන් වීරියක් නැති කෙනෙකුට උනත් ඔක තේරෙන්න පුළුවන්. වීරියත් ඊළඟට ප්‍රායෝගික කරන්න ඕනේ. ඊළඟට මොකද කරන්න? වීරිය අපි තුල ඇති කරගෙන ඒ කඳු මුඳුරට නැගගෙන යන්න ඕනේ. ඒ වගේ මෙතෙන්දී අපිට පැහැදිලි කරන මේ ධර්ම කාරණේක හරි එක අපි අපේ මනස තුල අපේ ජීවිතය තුල පැහැදිලි කරගන්න ඕන. එතෙන්ට අපේ මනසපත් වෙලාද කියලා බලන්න ඕන. එහෙම නැත්නම් අපේ මනස වෙන දිහාවක තියෙද්දි කරුණ වෙන දිහාවක තිබුණහම වැඩක් නැහැ. මේ කාරණේයි තමන්ගේ ජීවිතයයි එකක් බවට පත් වෙන්න ඕන. ඒකට කියන්නේ ධම්මානුධම්ම පටිපත්ති. ධම්ම ජීවිනෝ ධර්මය ජීවිතේ වුණා. මේ ධර්ම ජීවිතේ කරගත්තා නම් හරි. එතනින් ඊට පස්සේ අපිට දැනෙන්නේ ධර්මය හා තමා යනු දෙදෙනෙක් නොවන වගයි. නැත්තම් පුහුදුන් සත්වයාට ධර්මය කියන්නේ වෙනම දෙයක්, තමා කියන්නේ වෙනම දෙයක් කියලා දැනනවා. කොටින්ම කියතොත් මේ පුහුදුන් මිනිස් සමාජය සිතාගෙන ඉන්නවා බුදුහාමුදුරුවෝ කියන්නේ එක්කෙනෙක්, ධර්මය කියන්නේ තව දෙයක්, පොත්පත් ටික, සංඝරත්නය කියන්නේ අර සිවුරු පොරවා ගත්ත පිරිස කියලා. ඉතින් ඒක ධම්මානුධම්ම ප්‍රතිපත්තියට පත්වෙච්ච කෙනාට පේන විදිය වෙනස්. එයාට පේන්නේ බුද්ධ රත්නය කියන්නේ ධම්ම රත්නයමයි, ධම්ම රත්නය කියන්නේ සංඝ රත්නයමයි, සංඝ රත්නය කියන්නේ ධම්ම රත්නයමයි, ධම්ම රත්නය කියන්නේ බුද්ධ රත්නයමයි කියලා එයාට තේරෙනවා. මේ තිසරණේම තුල තියෙන එක ගුණයක්. ඒක ගාථාවකනුත් තියෙන තැනක් අවදි කරන්න පුළුවන්. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන්නේ ධර්මයේ තුල ඉන්නේ බුදුහාමුදුරුවෝ කියන එක තේරුම් පැහැදිලි කරන්න ආයි දෙයක් ඕනේ. එහෙනම් ඒක තමයි පුහුදුන් සත්‍යයට ප්‍රබේදන පේනවා. ඒ වගේ තමන් වෙන කෙනෙක් ධර්මයේ වෙන කෙනෙක් කියලා පේනවා. ධම්මානුතම්ම ප්‍රතිපත්තියට ආවට පස්සේ ධර්මයේ වෙන කෙනෙක් තමන් වෙන කෙනෙක් කියලා වෙන්නේ. තමා කියන්නේ ධර්මයමයි, ධර්මයේ කියන්නේ තමාමයි. වෙනාන් කෙනෙක් නෙමෙයි. තමන් තේරුම් කරගන්න මට මේ අවබෝධය සම්මුති අවබෝධයක්ද පරමාර්ථ අවබෝධයක්ද? පරමාර්ථ අවබෝධයක් ඇති වුණහනම් පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. මේ ලෝකේ පිහිටලා තමන්ගේ මනස කම්පණයන වන ස්වභාවයකට පත් වෙනවා. කම්පණේ වෙන්නේ නැහැ. දැනට ඔබලාගේ මනස හරියට කම්පණය වෙනවා. ඒ කම්පණය වෙන නිසා මනස ටිකක් දැඩි කරගෙන ඉන්නවා. ඒක හරියට බැලුම් බෝලයක් දියේ ඔබාගෙන ඉන්නවා වගේ තමයි දැඩි කරගෙන මනස පවත්වාගෙන ඉන්නේ. හරි වෙහෙස කර වැඩක්. නිතරම මල්ලක් ඔලුවට තියාගත්ත මිනිස්සෙක් වගේ තමයි ඉන්නේ. නාටාමිලාට හරි කේන්ති යනවනේ. පොඩ්ඩක් හරි ඉඩ නොදුන්නොත් එහෙම අසුභ වචන වලින් බැනගෙන යන්නේ ඔය පිටකොටුවේ අපි දැකලා දෙනවා. එයාට ඉඩ දෙන්න ඕන කියලා එයාගේ අදහසක් තියෙනවා. ඒකට හේතුව එයාගේ ඕලු කොන්ද උඩ ලොකු බරක් තියෙනවා කිලෝ 100ක් විතර. ඒ වගේ තමයි මිනිස්සුත් ඔලුවට කිලෝ ගානක් නෙමෙයි මං හිතන්නේ ටොන් ගානක් ඔලුවට තියාගෙන ඉන්නේ. ඒත් අන්නත් මොකද වෙන්නේ? ඉඩ හම්බුනේ නැති වුණොත් කේන්ති යනවා. තරහ යනවා. ඇයි? මල්ල බර වැඩි. දෘෂ්ටිය බර වැඩි. සමහර අය ආගම් ඔලුවේ තියාගන්නවා. ඊට පස්සේ ආගමට පොඩ්ඩක් වෙනකොට ඔන්න එතනත් බර වැඩි. ජාතියෙන් ඔලුවට තියාගන්නවා. එතනත් බර වැඩි. කුල ගෝත්‍ර උගත් නුගත්කම් පෝසත්කම් නම්බුනාම ඔලුවට තියාගන්නවා. ඒකත් බර වැඩි. එහම අපි කියන්නේ ඒවට යන්න එපයි කියන එක නෙමෙයි. ඒවට මිනිස්සු යන්න ඕන. ඒක සම්මුතියක්. නමුත් මේ ස්වභාවය පෙන්වන්නේ, මේ ස්වභාවය තේරුම් ගත්තහම මේ කොතනක වුණත් සන්තෝෂෙන් ඉන්න පුළුවන් කියන එක. එහෙම නැතුව මම ඒව අතාරින්න කියලා කියන්නේ නැහැ. ඒ වයින් දියුණුවට යන්න ඕන. ඒක සම්මුති ලෝකය. දැන් මේක කවුද මේක ඇව්වේ? ආ, ඒක තමයි. දැන් තමන් තේරුම් කරගන්න ඕන මේ මේක තමන්ට අදහසක් ඇටේට, සංකල්පයක් ඇටේට, නුවණට වැටහෙච්ච දෙයක්ද? එහෙම නැත්නම් ආත්මීය වශයෙන්ම පරිවර්තනයක්කින් මේක මාතුල ජනිත වෙච්ච දෙයක්ද කියන එක. ඒ කෙසේ වෙතත් මේ කාරණේ ඔස්සේ ඔබට සම්මුති නිවන තියෙනවා. ඒ කියන්නේ සම්මුතියෙන් නිවන කියන්නේ මෙන්න මේකයි කියලා තේරිලා තියෙනවා. ඒක පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපත්ති කරගෙන. මාලයක් ගන්න ඉස්සෙල්ලා සල්ලි ටිකක් හදාගන්න ඕනනේ. සල්ලි ටික හදාගන්නවා කියන්නේ පළවෙනි පියවර. ඉතින් එතන ලොකු සාර්ථකත්වයක් තියෙනවා. ඊළඟට තියෙන කාර්යය තමයි ඒ මුදලෙන් මාලයක් අරගෙන කරට දාගන්න ඕන. සල්ලි කරේ දාන්න බෑනේ. ඒ වගේ මේ දැනුව කියන එකත් ජීවිතේ කරගන්න බෑ. ඒ දැනුම තුල ඇති යථාර්ථය ජීවිතේ බවට පත් වෙනවා. අන්න එහෙම පත් වෙනකොට තමන්ට අර සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඔය අනිත්‍යතාවය කියන එක මේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ හිතාගෙන ඉන්නේ මේ කැඩෙනවා බිඳෙනවා වෙන් වෙලා යනවා මිනිස්සු මැරිලා යනවා පින්නතුන්ට කියන්න මේ ශාසන ඉතිහාසයේ මුදු දහම විකෘති කළා. මුදු දහම වැළඳ ගන්න ඕනම සමාජයක් විනාශ වෙන ආකාරයට කවුරුත් නෙමෙයි දෙමළ හාමුදුරු කෙනෙක් ලංකාවට ඇවිල්ලා කරපු විනාශය තමයි සියලුම බෞද්ධ රටවල් ඔය විනාශ වෙන්නත් හේතුව. ඒ කාල යුගයේදී ඒගොල්ලෝ එක උපක්‍රමයක් යෙදුවා දහම විනාශ කරන්න. 아무තු සූක්ෂම ක්‍රමවේදයක් යෙදුවා. ඒ ක්‍රමවේදය තමයි ග්‍රන්ථය තුලින් පොත තුලින් ආකල්පය අයින් කිරීම. සමාජයක් වෙනස් වෙන්නේ, දියුණු වෙන්නේ, පිරිහෙන්නේ අධ්‍යාපනය තුළින්. එතකොට අධ්‍යාපනය ලබන්න තියෙන පොත වෙනස් කළොත් ඉවරයි. ඒ නිසා අනිත්‍යතාවය, දුක්ඛතාවයට, අනාත්මතාවයට පවා වැරදි නිර්වචන දුන්නා. ඒ කියන්නේ එදා වේද ශාස්ත්‍රයේ තිබුණු නිර්වචන ටික දෙන්න පටන් ගත්තා. බුදුහාමුදුරුවෝ දීලා තිබුණු නිර්වචන ටික වහලා දැම්මා. ඒ නිසා අපේ අය ඇත්තෙන්ම කියතොත් ඍණාත්මක ලෝකේ බලනවා, ඒක බුද්ධ ආගමෙන් කියලා හිතනවා. ඍණාත්මකව බලනවා. බෞද්ධයන්ට විතර කේන්ති යන જાතිය වෙන කොහෙවත් නැහැ, ඉවසීම නැහැ පොඩ්ඩක්. ඇයි ඒගොල්ලන්ගේ ඔළුවට කියලා දීලා තියෙන හැම දෙයක්ම වැරදි. ඒගොල්ලෝ කරන දේවලුත් ඒගොල්ලන්ට දැනෙන්නේ වැරදි කරනවා වගේ, අනුන් කරන දේවලුත් ඒගොල්ලන්ට දැනෙන්නේ වැරදි වැරදි වගේ. හාමුදුරු කෙනෙක් ලස්සනට පන්සලක් හදන් හිටියොත් ඕන් හම්බ කරනවා. බණ පොතක් හදලා විකුත් ඕන් ධර්මයේ විකුණම් කරනවා. මහ පුදුම අවාසනාවන්ත තත්ත්වයක්. මිනිස්සෙක් ඉතුරු පහදු කළොත් හම්බ කළොත් මරුණහම ගෙනියන්නද? මොකටද? මහ කාලකන්නේ බුද්ධාගමක් නේද තියෙන්නේ? කාලකන්නේ කියන්නේ කාලේ නෙමෙයි, જાතියත් කනෝ බුද්ධාගමත් කාලේ ඔක්කොම විනාශ වෙනවා. ওই විදිහේ චින්තන වලින් මේ සමාජයේ ගහන්නේ වෙලා හිටියෝ. ඒ වයින් කරන්න. පන්සිලොත් බුද්ධාගමේ නෙමෙයි බුද්ධාගමට කලින් තිබ්බා. අටසිලොත් බුද්ධාගමේ නෙමෙයි බුද්ධාගමට කලින් තිබ්බා. දසසිලොත් බුද්ධාගම නෙමෙයි බුද්ධාගමට කලින් තිබ්බා. ආජීව අටකම සීලෙත් බුද්ධාගම නෙමෙයි බුද්ධාගමට කලින් තිබුණු වේද ශාස්ත්‍ර හින්දු ධර්මයේ තිබා. බුදුහාමුදුරුවන්ගේ සීලය එකයි. මගෙන් ඇහුවාම කොච්චරද කෝටියක් දෙන්නේ නැහැ, කෝටියක් නැහැ. එක සීලයයි තියෙන්නේ, තමයි හිත. හිතෙන් ඔබ ලෝභ ද්වේෂ මෝහ වැඩ, තමන්ට අනුන්ට අනර්ථයක් වෙන්න වැඩ කරන්නේ නැති වෙන්න වග බලා ගන්න. ඒ ඇති. ඔබ දුවන්න, පනින්න, නටන්න, ගයන්න, හම්බ කරන්න, ඕන දෙයක් කරන්න සාධාරණ විදියට හිතට දැනෙන විදියට. එතන බලන්න ඔබේ හිතට කරදරයක් තියෙනවද කියලා. මොකක්ද? නිසා ඔබට හොඳයි කියලා යහපත් විදියට දැනෙනවා නම්, ඔබට යහපත් ආකාරයේ සංවේදීතාවයක් තියෙනවා නම්, ඒ දේ නරකක් තියෙන්න බෑ. ඕනම නරකක අයහපත් සංවේදීතාවයක් ඇති කරවන. ඒබ්‍රහම් ලින්කන් මහත්තයා ලස්සනට ඕකට කියලා දෙන්නා, මා හොඳක් කරන විට මට දැනෙන්නේ යහපතයි, මා නරකක් කරන විට මට දැනෙන්නේ අයහපතයි. එයයි මගේ ආගම. මොන තරම් ශ්‍රේෂ්ඨද? මොන තරම් ශ්‍රේෂ්ඨද? මොන තරම් විශිෂ්ට වචනයක්ද ඒක? අන්න එතන තමයි සීලය. ඒ සීලය මෙතන නැත්තම් ඔබ 8ක්ද, 9ක්ද, 10ක්ද, 11ක්ද, 25ක්ද, 250ක්ද, 400ක්ද, 1500ක්ද වඳන් උනත් වැඩක් නැහැ. ඒව වෘත. පහ කියන්නේ වෘත සීලයක්, 8 කියන්නේ වෘත සීලයක්, 7 කියන්නේ, 10 කියන්නේ වෘත සීලයක්, 250ක් කියන්නේ, 25ක් කියන්නේ වෘත සීල. ඒකෙදී මන් දකින්න බෑ. එකෙන් නිවන් දකින්න බෑ. මේ මනෝ සංවර සීලයේ උන දිට්ඨිංච අනුපගම්ම සීලවා එන්නම ඕන. දෘෂ්ටි වලටපත් නොවන සීලයේ එන්න ඕන. දැන් හිරේ කූඩුවක් ඇතුලේ ඉන්න මිනිස්සෙකුට කොච්චර සීල් තියෙනවද? පිසුනා වාචා, වරුසා වාචා, සම්ප්‍රප්පලාප මොකක්කක් කරන්නේ නැහැ. ඒකින් කතා කරන්නේ නැහැ. විද්ධි හතර විතරයි ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ කාමයේසු මිච්ඡාචාරා, මුසාවාද මොකක්වත් නැහැ. අර මිනිස්සේ ඒක ඇතුළට වෙලා ඉන්නේ. වැඩක් තියෙනවද? ඉතින් ඒ නිසා මේ මෝඩ සමාජයට කියලා දෙන්න ඕන මෝඩියෝ ඕවනේ මේ සිල් කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝඩයන්ට මෝඩියෝ කියලා කිව්වා. මෝග පුරුෂයන්ට මෝග පුරුෂයෝ කියලා කිව්වා. මෝග පුරුෂයෙකුට මෝග පුරුෂයා, හිස් පුරුෂයා, මෝඩයා කියන්නද ඥානවන්තයා කියන්නද? විදියක් නැහැ. ඒ නිසා මේක තේරුම් ගත්තනම් මේ සමාජය, මේ ජාතිය විනාශ වෙන්නේ. මෙතෙක් කාලයක් මේ සිංහල ජාතිය විනාශ වීමටත් හේතු වුණේ බුදුදහම වර්ධවා ගැනීම. ඒ නිසා ඔබට හොඳ අවස්ථාවක් තියෙනවා මේක තේරුම් ගන්න. අනිත්‍යතාවය යනු කැඩෙන බිඳෙන විනාශ වෙන එක නෙමෙයි. එහෙනම් මොකක්ද ඒ කියන්නේ නිර්වචනය? අනිත්‍යතාවය යනු නিত্য කර නොගැනීම, නিত্যතාවය යනු අල්ලා ගැනීම, අනිත්‍යතාවය යනු අල්ලා නොගැනීම. නියම කරනවා කියන්නේ අල්ලා ගැනීමක්. මොනම හරි ආකාරයක මානසික වශයෙන්, ඥානමය වශයෙන්, දෘෂ්ටි වශයෙන්, සංකල්ප වශයෙන් නියම කරගන්නවා. දැන් අපේ ජීවිත පැත්තෙම බලමුකෝ. අපි අපිව නියම කරගෙන නැද්ද? නියම කරගෙන ඉන්නවා. දැන් මම අධ්‍යාත්මික වශයෙන් ගෙතේවිද මම ස්වාමීන් වහන්සේ නමක් කියලා නියම කරගන්නවා. තව කෙනෙක් මම වෛද්‍යවරේ, මම නීතිඥේ කියලා නියම කරගන්නවා. සමහර අය මට ඕනෑ දෙයක් කරන්න පුළුවන් කියලා නියම කරගන්නවා. ධනාත්මක පැත්ත හොඳයි. එහෙම නියමයන් තියෙන එක. මම හරි ඥානවන්තයි කියලාත් නියම කරගන්නවා. මම හරි ලස්සනයි කියලාත් නියම කරගන්නවා. අපි හරි දුප්පත් කියලාත් නියම කරගන්නවා. අපි හරි පෝසත් කියලාත් නියම කරගන්නවා. අපි හරි ශ්‍රේෂ්ඨයි කියලාත් නියම කරගන්නවා. දැන් මේ ලෝකේ කිසිම ශ්‍රේෂ්ඨ නැති මිනිස්සු ඕන තරම් නියම කරගෙන ඉන්නවා තමන් හරි ශ්‍රේෂ්ඨයි කියලා. මේ නියමය නිත්‍ය කරගැනීම. ඕන තරම් වැරදි සාහසික දේවල්, හොඳ දේවල්, පින්කම් කියලා ලෝකේ නියම කරගෙන නැද්ද? ඒ නිසා නියමයේ කියලා කියන්නේ නিত্যතාවය. ඒක තමයි නিত্য. ඒ තුලින් සිදුවන්නේ දෘෂ්ටිමය, සංකල්පමය අල්ලා ගැනීම. එහෙමනම් ඔබ අනිත්‍යයට පිවිසිය යුතුයි. අනිත්‍යයට පිවිසෙන විට ඔබ කිසිත්ම අල්ලන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. කිසිවත් අල්ලා නොඉන්න තත්ත්වයට ඔබ කිසිවත් අල්ලා නොඉඳපු දවසක් මේ ජීවිතේ ඔබට තවම හමු වෙලා නැහැ. ඔබ මොහොතක්වත් කිසිවක්ම නොඅල්ලා සිටියේ නැහැ තප්පරයක්වත්. හැමතිස්සෙම මොනවා හරි අල්ලාගෙනයි සිටින්නේ. දැන් මේ මොහොතෙත් ඔබ පරීක්ෂා කරලා බලන්න, මේ මොහොතෙත් අල්ලාගෙන. ඒ සෞභ හිතන්න එපා මේ ඇස්තික පියාගෙන ටිකක් පොඩ්ඩක් අර නිහඬව සිටීම මේ කිසිවත් නොඅල්ලා ඉන්න ගුණේ කියලා. නෑ, මොනම හරි ගුණයකින් දෘෂ්ටි වශයෙන්, සංකල්ප වශයෙන් හැම මොහොතකම අල්ලාගෙන ඉන්නවා. ඒ ආර්ය ධර්මයට පාත්‍ර වෙච්ච කෙනෙක් විතරයි සියල්ල නොඅල්ලා ඉන්නේ. සියල්ල නොඅල්ලා ඉන්නේ උත්සාහයකින් තොරව, වීරියකින් තොරව, සතියකින් තොරව, සමාධියකින් තොරව. ජීවිකාවකින් තොරව, ධිට්ඨියකින්, සංකල්පයකින් තොරව තමයි අර ඉන්නේ. ඔය කියනවට වැඩිය හොඳයි මෙන්න මෙහෙම කිව්වනම්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපි දහම් පාසලේ ඉඳලා කියනවනේ. ඔබ මෙහෙම ඉගෙන ගත්තනම් හරි. නිදහස් වෙන්න දෘෂ්ටියෙන්. නිදහස් වෙන්න සංකල්පවලින්. නිදහස් වෙන්න වචනවලින්. නිදහස් වෙන්න කම්මන්තවලින්. නිදහස් වෙන්න ආජීවවලින්. නිදහස් වෙන්න වායාමවලින්. නිදහස් වෙන්න සතියෙන්. නිදහස් වෙන්න සමාධියෙන් කිව්වනම් මං හිතන්නේ බොහෝම හරි. සමාධිය ඇති කරගන්න නෙමෙයි ඕන, සමාධිය නිදහස් වෙන්න. එතකොට හිතන්න පුළුවන් මොකද්ද මේ කතාව කියලා. මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතය තුළ සමාධිගත ස්වභාවල් තියෙනවා. ඒ සමාධිගත ස්වභාවල් වලින් වැරදි සංවේදනා මනසට ගලාගෙන එනකොට ඒ සමාධි ක්‍රමය වෙනස් කරලා ටිකක් සෞම්‍ය අරමුණකට යොමු කරලා ඔන්න භාවනා අරමුණක් කියලා හුස්ම ගන්නවා, ආලෝකයක් දිහා බලන් ඉන්නවා, සංගීත රාවයන් වලට ඇහුම්කන් දෙනවා. ඒ මනෝ විද්‍යාත්මක වැඩපිළිවෙළවල් අර මනස වෙනත් පැත්තකට ගෙන යන්න. කෙනෙක් මානසිකව වැටිලා එක පාරට ඉන්නකොට අපි ආව කාමරයක හිර වෙලා තියෙන දෙන්නටව කොහේ හරි ගමනක් එක් කරගෙන ගිහිල්ලා, විනෝද චාරිකාවක් ගිහිල්ලා, වන්දනා ගමනක් ගිහිල්ලා එයාගේ මනස වෙනස් කරනවා. ඒ කියන්නේ සමාධියෙන් හොඳ සමාධියකට ගේනවා, වැරදි සමාධියක හිටියෝ. මේ සමාධිය කියලා කියන්නේ ලෝකෝත්තර සමාධිය. මේක සමාධි නිරෝධ, සමාධි නිරෝධ, සති නිරෝධ, වායාම නිරෝධ, ආජීව නිරෝධ, කම්මන්ත නිරෝධ, වාචා නිරෝධ, සංකල්ප නිරෝධ, දිට්ඨි නිරෝධ වෙන්න ඕන. අයින් වෙන්න මිසක් මේවා උකහා ගන්න අල්ලා ගන්න නෙමෙයි. දැන් අපිට සම්මාදිට්ඨිය කියලා ජනප්‍රිය බුද්ධ ආගමේ පෙන්වලා තියෙන දෘෂ්ටිය. සම්මා සංකප්පේ කියලා පෙන්වලා දීලා තියෙන තව සංකල්පනාව. සම්මා වාචා කියලා පෙන්වලා දීලා තියෙන අර Hindu වේද ශාස්ත්‍රවල තියෙන විදියටම ගෙනල්ලා ගැහුව ත්‍රිපිටකේ සම්මා වාචා කියන්නේ මෙන්න මේකයි කියලා අද පිසුනා වාචා, බරුසා වාචා, සම්පප්පලාව වැඩි කරගෙන යනවා. තවත් වචන කොටකට ඇදලා දැම්මා. පුදුම විනාශයක් කළේ පොඩි දෙයක් නෙමෙයි. ඈ මේ සියලුම වචන ඉක්මවා යන ශ්‍රේෂ්ඨ ගම්භීර ධර්මයක් දැම්ම සරල අදහසකට. සම්මා කම්මන්ත කියලා තවත් කර්මාන්තයකට දැම්මා. අසරිස වෙළඳාමින් ඒවයින් මේවයින් තොරව ජීවත් වෙන්න. සම්මා ආජීව කියලා වෙනම ජීවන රටාවක් දැම්මා. සම්මා වායාම කියලා තවත් උත්සාහයක් දැම්මා. සම්මා සති කියලත් ඕං සිහියක් කර තියෙන වේද භාවනා ටික ඔක්කොම ගෙනල්ලා ලංකාවේ ටිපර් කළා. සම්මා සමාධි කියලා තියෙනවා. අපි පුදුම වෙනවා පින්නතුනේ මේ ධර්මය පොඩ්ඩක් හරි හැංගිලා හරි දෙවිච් එක පුදුමයි. අවබෝධයෙන් කවුරු හරි මේ අවබෝධාත්මක පරම්පරාවෙන් ශ්‍රාවකයෝ කීප දෙනෙක් පුදුමෙනුත් පුදුම. ඒ කියන්නේ පින්නතුනේ යම්කිසි විදියක ඒ අත්වැල සිඳුනනම්, ඒ කියන්නේ අවබෝධාත්මක පරම්පරාව මොනම හරි වේදියකින් සිඳුනනම් එහෙම ආයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ උපදිනකම් මේක පාද ගන්න බෑ. මොකද අපි ලේයට මස්නහර හිඳෙනකම් කල්පනා කළත් අපිට කල්පනා කරන්න පුළුවන් ඉන්ද්‍රියන් සීමාවේ විතරයි. එදෙනින් එහාට යන්න බෑ. ඒ කියන්නේ මොන විදියට කරගිලා ගියත් වැටෙන්නේ දෘෂ්ටියකට. මේ විශේෂ ආර්යවතෙකුට විතරයි පුළුවන් පුජ්‍යලාගේ තියෙන දෘෂ්ටි ගලවන්න. එයාගෙන් ඒ වාචිකව ලැබෙන ඒ සංඥාව තුළ තියෙනවා වාචික බලයකුත් හැදෙනවා, ඒ වගේම වචනවල අර්ථත් සැකසෙනවා. ඒ ධ්‍යාකාරයේම බලපෑමෙන් තමයි තමන්ගේ තියෙන දෘෂ්ටි විසුද්ධිය සිද්ධ වෙන්නේ. දෘෂ්ටි වලින් නිදහස් වීම සිද්ධ වෙන්නේ. ඒක පුදු වෙනොත් පුදුමයි. ඒ රැකගත් අයට ඉතාම ගරු කළ යුතුයි. ඔවුන් මේ ලෝකේ ඉතාම ශ්‍රේෂ්ඨ අය තමයි. මේක අවිච්ඡින්නව අවබෝධාත්මක පරම්පරාව ඒ රැකලා දුන්නු ගුරු පරපුර. අවබෝධයෙන් යන්න ඕන දෙයක්. මේක ලියලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලියලා තියෙන්න ඕන මෙසි විදිහට. නමුත් ලියලා තියෙන එක ඕනම වෙලාවක රජ කෙනෙකුට විකෘති කරන්න පුළුවන්. අවබෝධය විනාශ කරන්න බෑ. අවබෝධය විනාශ කරන්න බෑ. අනිත්‍යතාවයට පිවිසෙන්න. හැම මොහොතකම අනිත්‍යතාවයට පිවිසෙන්න භාවිතා බහුලී කතා. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කළා, මම මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත්තේ වීරියෙන් තොරවයි කියලා. එතකොට කියනවනේ මොකද්ද බුදුරජාණන් වහන්සේ මොනතරම් වීරය කරලා තියනවද? ආ මොනතරම් වීරය කළාද? අර මේට පෑදෙනකන් නේද බඩ පිටකොන්ද දැල්නකන් වීරය කරාද? අපි ඇයි හිතන්නේ අන්න ඒ විදිහට අපිත් කරන්න ඕන කියලා? නෑ, ඒ ගියේ වැරදි ගමන. ඒ වැරදි ගමනක් ගියේ. ඒක තේරුම් ගත්තට පස්සේ තමයි නිවැරදි ගමන ආරම්භ කළේ. ඒ ගමන අපි යන්න ඕනේ. වැරදිච්ච දේවල් අපිත් වැරදි විදිහට කරන්න ඕනේ. තම මව්පියන්ට වැරදිච්ච දේවල් අපිත් කරන්න ඕන මව්පියෝ කළා කියලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කිව්වා, මට ඒ ටික වැරදිච්ච ගමන මේ හොයාගෙන යද්දි මට වැරදුනා. නියම කර නොගන්නා ඒ බුද්ධිය තමා තුළ පහළ වුණොත් ඒක හරීම අසරිමත් ඥානයක්. ඒකට කියන්නේ සදහම් මැස. දහම් මැසක් තේන්නේ ධර්ම ඥානයක් නෙමෙයි. එතන තියෙන්නේ ධර්ම සදහම් මැසක් තියෙන්නේ. ඒ ඇහැට ධර්මය පේනවා. දැන් ඔබට තියෙන්නේ උපාදාන ඇහැ. අදන සදහම් මස සත්‍ය පේන යහපත් වූ කාරණය පේන. යහපත් වූ කාරණය කියන්නේ අදහස් වෙන්නේ සත්‍ය කියන එක. එහෙම නැත්නම් සමාජ සම්මතයෙන් හොඳයි කියන එක නෙමෙයි. ඒ යහපත් වූ කාරණය පේන හැ. ඒක කොහෙන්ද මතුවෙන්නේ? ඥාන දර්ශනය. ඥාන දර්ශනය. දැන් ඔබ කම්පණය වෙන්නේ ඔබේ මනසට දාලා තියෙන දේවල් අනුව. මනස ඇතුළට හැබැයි දැම්මොත් ඕනම පාප කර්මයක් හොඳයි කියලා ඒ මනසේ වචනේ අල්ලගන්න මිනිස්සු හිටියොත් එහෙම ඒ මනුස්සයා එකේ මෝහණයටපත් වෙනවා. ඒක සත්‍යයක් කියලා හිතනවා. ඒ ත්‍රස්තවාදී නිර්මාණය කරන්නේ එහෙමයි. ඔබ මේ වෙනුවේ මලහම ස්වර්ගයේ උපදිනවා කියලා මුලා කරනවා. ඊපස්සේ ඒකට අහුනොත් වචනයට රැවටුණා ගියා. ඔබ මේ මේ මේ ඝාතනය සිදු කිරීම තුළ ඔබ විශාල පිනක් ඇති කර ගන්නවා කියලා කිව්වහම මේ මිනිස්සු ඒක කරනවා. රොබෝලා වගේ තමයි. රොබෝ කෙනෙකුට හරි වැරදි දත්ත ටිකක් කැවුවොත් එහෙම ඈ ගෙදර ඉඳලා මහත්තයා වැඩට ගියපු වෙලාවේ ඕන දත්ත ටිකක් කවනවා. මෙන්න මේ ෆොටෝ එකේ ඉන්න බුජ්ජලයා සතුරෙක් ගෙදරට එන්නේ. කිව්වොත් එහෙම රොබෝ යන්ත්‍රයේට රොබෝ ඉස්සරහා ඉඳලා අල්ල ආපු ගමන් අල්ලගෙන ගහනවා අර මහත්තයට. ඇයි අර දත්ත කිව්වනේ? ඉතින් ඕකම වෙන්නේ නැද්ද? දරුවන්ට සමහර වෙලාවට සමහර අම්මලා තමන්ගේ තාත්තා නරක කෙනෙක් කියලා පෙව්වට පස්සේ දරුවෝ වෛර කරන තාත්තට. ඉතින් රොබෝලානේ. එහෙම නැත්නම් සමහර තාත්තලා තමන්ගේ අම්මා හොඳ නෑ කියලා පෙන්වලා දුන්නාට පස්සේ වෛර කරනවා. නේ? හරි අසරණ මිනිස්සු ටිකක් ඉන්නේ ලෝකේ. හරි බුදුමයි අර කරගාටු උදායක ඇදේනෝ. මෙච්චර විද්‍යාත්මක ලෝකයක් තියෙන්නේ ඇයි මිනිස්සු මෙච්චර අවිද්‍යාත්මක? වැඩි ඕනේ මේ ලෝකෙ හැදිච්ච විදිය, ඔක්සිජන් නිර්මාණය වෙච්ච විදිය, මේ හිරු වටා භ්‍රමණය වෙන විදිය, මේ සහ චක්‍රවාටය ආදි මේ ඔක්කොමත් පෙන්නද මිනිහ කියනොද අයියෝ මේ ඔළු මේක. පිස්සු කතාවක් නේ. ලෝකෙ ඉස්සෙල්ලම මවපු දෙයියෝ කවුද දන්නවද? මහා බ්‍රහ්මයා. ඊට පස්සේ අවුරුදු 2000 ගානකට විතර මේ 500 700කට විතර පස්සේ තව දෙයියෙක් මවුවා ලෝකෙ. ඊටත් තව අවුරුදු 500කට පස්සේ තමයි ඔය අල්හා දෙයිය ලෝකමවල තියෙන්නේ. ක්‍රිස්තියානි ගෝඩ් මවුවා. ඊට පස්සේ ඊටත් එහා මහා බ්‍රහ්මයා මවල තිබ්බා. ඉතින් මේ හරි ෂෝක් නේද? මාරුවෙන් මාරුවට දෙයියෝ මවනවා එක එක වෙලාවට ලෝකයේ. අදත් බුද්ධ ආගම ඇතුලේ ගටිගාර බ්‍රහ්මයාවරු වඳිනවා, මහා බ්‍රහ්මයට වඳිනවා, මහා බ්‍රහ්මයට පින් දෙනවා, සක්‍ර දේවීන්ද්‍රයාට පින් දෙනවා. ඔමම දේවල් ටිකක් තියෙනවා. සංකල්ප සක්‍ර දේව කියලා කතාව තියෙන්නේ මේ බුද්ධ ආගමට කොහෙන් ආවද? ඔය වේද ධර්ම වල තියෙන එක සක්‍රයාගේ කතාවක් තියෙන්නේ. මහා බ්‍රහ්මයාගේ කතාවක් කොහෙද මේ බුද්ධ ආගම ඇතුලේ? බුදුරජාණන් වහන්සේට අඳින්න එකක් නැතුව අර ගිහිල්ලා අර අමු සෝනක දිවිච්ච රෙදි කෑල්ලක් අරගෙන ඇඳි අර මේ දාසියක් වල මේ සෝනට විසි කරපු එක. නමුත් පෙන්නන්නේ මහා බ්‍රහ්මයා මේ අටපිරිකරත් තරම් ආවා. මොන තරම් අවිද්‍යාවන්ත, මොන තරම් බොරුවන්ත ඈ. එහෙ රෙදි තිනවය බ්‍රහ්ම ලෝක රෙදි තියෙන්නේ බෑ. ඉදිකටු තිනවය එහෙ අට පාත්‍ර හදනවය ලෝහ තිනවය එහෙ. ඉතින් එහෙමවත් හිතන්න එපා මේ මිනිස්සු නේද? අර එක ආගමක කියනා වගේ රොටි මවල දුන්නා කියනා වගේ එන දිව්‍ය ලෝක රොටි කනෝ ඇත්තේ ස්වර්ගයේ. ඉතින් ඒ වගේ ඉතින් ඉතින් මිනිසුන්ට සරල බුද්ධියක් තියෙන්න ඕන. මේ තිරුඟු තියෙන්නේ, මේ රොටි තියෙන්නේ මේ මහ පොළොවේ කියලා දන්නේ නැතු. ඒ නිසා මතවලට රැවටෙන්න හොඳ නැහැ. බුද්ධ ආගමේ ඒවා වෙන ආගමක ඒවා තරහින් කියනවා නෙමෙයි. ඒ ඔක්කොම විද්‍යාත්මකද නැද්ද කියලා ඉවරලා බලලා ඒව සාමකාමීව තේරුම් කරගන්න ඕනේ. ඒවා අපි හරි කියන්නේත් නැහැ, වැරදි කියන්නේත් නැහැ. හරි කියලා හිතුවොත් ඒවා හරි, වැරදි කියලා හිතුවොත් ඒවා වැරදි. හැබැයි එකක් තියෙනවා, මේ කාටවත් හැබැයි මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මේ ඔක්කොම සංකල්ප ටික ඕනෝ මිනිස්සු ළඟ තියෙන අවුරුදු උපරිම 100ක් කරගන් විතරයි. ඊට පස්සේ මොන මතයේ හිටියත් ස්වභාවයට මුහුණ දෙන්න ඕන. ඔබ සත්‍ය තේරුම් ගත්තත් නොගත්තත් සත්‍යයට මුහුණ දෙන්න ඕන කරනවා. සත්‍යයට මුහුණ දෙන්න ඕන කරනවා. සක්‍රදේව කියලා කියන්නේ සකස් කරන කියන අර්ථයනේ. ලෝකෙ සකස් කරන කෙනා කියන ඒක අදහස් වෙන සක්‍රදේව විතර. සක්‍ර බ්‍රහ්ම කියන්නේ ඒ වගේ එකක් තමයි. මිනිස්සු විද්‍යාත්මක ලෝකයේ අත් නොදකින තාක්කල් මිනිසුන්ගේ නොදන්නා ටිකට දෙයියෝ තමයි දන්නේ කියලා වචනයක් එකතු වෙනවා. අපි කියන්නේ ඒකනේ, දෙයියෝ තමයි දන්නේ. ඒ නිසා ඒවා ඉතා මිත්‍යා දෘෂ්ටික දේවල්, වැරදි දර්ශන. විද්‍යාත්මක ලෝකයේ අවදි වෙනකොට ඒක පිළිගන්නේ නැහැ. ඒවා නාමිකව ඒවට දරු කරගෙන එනෝ පරම්පරාවෙන් තිබුණයි කියලා ඊට එහා ගෞරවයක් නැහැ. නමුත් ඒ හොඳ වැඩ කරපු ජීවමාන මහ පොළොවට වයර ගරු කරන්න එකට කමන්නේ. හොඳ වැඩවලට, හොඳ දේවල් වලට, හොඳ කොටස් ටිකට විතරක් ගරු කරා. අනිත් දේවල් ඇච්චර පිළිගන්න උමනා කාරණයක් නැහැ. නිවන් අවබෝධ කරගන්න එක ගාථාව, මෙන්න මේ ගාථාව හරි ශ්‍රේෂ්ඨ ගාථාවක්. ධර්මයේ තුල කියවෙන ditte ditta mattam bhavissati, එක ශණයකින් රහත්තන් වහන්සේ කෙනෙක් නිර්මාණය වෙන ගාථාව. සුතේ සුත මත්තම් භවිස්සති, මුතේ මුත මත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාන මත්තම් භවිස්සති. මේක කියනකොටම රහත් වුණා. අපි රහත් වුණා. අපිත් ඇහුවනේ, අපි රහත් වුණා. අර චූලපන්තක හාමුදුරුවන්ට ගාථාව මතක තියාගන්න බැරුව නෙමෙයි. ඒ ගාථාවේ යථාබෝධය කරගන්න බැරුවයි බුදුහාමුදුරු හමු වෙලා අර අවබෝධය ඇති කරගත්තේ. අපේ අය කියන්නේ මතක තියාගන්න බැරිුණයි කියලා. අරක මතක තියාගන්න පුළුවන් බැරිය ඕන කෙනෙකුට මතක තියාගන්න පුළුවන්. මතක තියාගන්න එක වැදගත්කමක් නැහැ බුදුදහමේ. යථාබෝධය කරගන්න එකයි වැදගත්කම තියෙන. ඉතින් එක ගාථාවක් කියලා ඒ ගාථාවේ අර්ථය හොයන්න තමයි එදා රහතන් වහන්සේලා දුන්නේ. කර්මස්ථානය කියන්නේ ඒකට. යංගිරි උපදේශයක් දෙනේ, උපදේශය තමාතුළු ප්‍රායෝගික කරගන්න කියලා යවනවා. ඉතින් මෙයාට මේ ගාථාවක් මතක තියාගන්න බැරි වුණයි කියලා තමයි මේ. එහෙම ගාථා මතක තියාගන්න පුළුවන් වුණ කෙනෙකුට. මොකද්ද දිත්තේ දිට්ට මත්තම් භවිස්සති කියලා අපේ විවාහාරයේ තියෙන්නේ. දුතුහා දැක්ක ගත්තේ නෑ, ගන්නේ නැතුව ඉන්නෝ. ලෝභ දේශ මොහොවද සම්පූර්ණ වැරදි. සුතේ සුත මත්තම් භවිස්සති ඇහුවා, ආය ඇහුන්නේ නෑ වගේ ඉන්නෝ. දැනුණා දැනුණා විතරයි කියලා ඉන්නෝ. සිතට පහළ වුණාම පහළ වුණා විතරයි කියලා දකින්නෝ කිව්වා. මේ අපි අරගෙන තියෙන නිර්වචනය තුල අවබෝධය මදි කියන එකට වෙන සාක්ෂියක් ඕනේ නැහැ. අපි රහත්ුන් නැහැ කියන එකම ඇතිනේ. විරහත්ුන් නැත්තම් ඒක අපි අර්ථය අරගෙන නැහැ හරියට. මේ කාගෙනද මේ කිව්වේ? මේ කිව්වේ රහතන් වහන්සේලාගේ ස්වභාවය ගැන. ආර්යවතුන්ගේ ස්වභාවය ගැන තමයි මේ කිව්වේ. මේ පුතඥයෙකුට මේක ක්‍රියාත්මක කරවන්න බෑ. ආර්යවතාගේ ස්වභාවය අපි අස්වාභාවික විදියට ක්‍රියා කරන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ඒක රඟපෑමක් වෙනවා. එහෙස වගේ වෙන්න කියපු එක තමයි වැරදිල්ල. වගේ වෙන්න එපා. ආර්ය ශ්‍රාවකෙක්ම වෙන්න. ආර්ය ශ්‍රාවකෙක් වගේ වෙන්න එපා. රහතන් වහන්සේ කෙනෙක් වගේ වෙන්න එපා, රහත්ම වෙන්න. වගේ වුණොත් නළුවේ. දැන් හාමුදුරුවරු වගේට වගේ රඟපානවනේ නළුවෝ. ඉතින් හාමුදුරු කෙනෙක් නෙමෙයි ඒතකොට. ඒ වගේ මෙතන සම්පූර්ණයෙන් මේ කාරණේ තේරුම් කරගන්න. දිත්තේ දිත්ත මත්තං. දිත්තේ දිත්ත මත්තං. මොකද දිත්තේ දිත්ත මත්තං. දුටුවා දුටුවා පමණමයි. දුටුවා දුටුව පමණමයි. අත්හැරියෙත් නෑ, ගත්තෙත් නෑ. ගත්තොත් අත්හරින්න වෙන්නේ. ගන්න නැතුව අත්හරින්න පුළුවන්. එතකොට එතනම තර්ක බිඳිනවා. ගන්නේ නැතුව අතහරින්න පුළුවන්ද කියලා මට කියන්නේ. යමක් දැකලා දැන් මේක කහපාට ලේන්සුව. දැන් මේක ගත්ත නිසා අතහරින්නේ. දැන් මේ අතට ගත්තොත් නේ මට අතහරින්නේ. ගත්තේ නැත්තම් මොකද අතහරින්නේ? ඈ? ගෙදරට බඩු භාණ්ඩයක් ගෙනාවොත් නේ විසිකරන්න මේ. ඉතින් එතනම තර්ක බිඳිනවනේ අපි කට්ටියගේ මේ අතහැරෙන වැඩේ. එතකොට මෙතෙන්දි වෙන්නන්නේ දිත්තේ දිට්ටමත් එපමණමයි. ඒ කියන්නේ ගත්තේ නැහැ. ගත්තේ නැහැ. දිත්තේ දිට්ටමත්ම්. ඒ කියන්නේ වර්ණයක් වැටුනෙත් නෑ, හැඩයක් වැටුනෙත් නෑ හැට, ස්වභාවයක් වැටුනෙත් නෑ හැට. මේ බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය, මේ රහතන් වහන්සේලාගේ ස්වභාවයයි දේශනා කළේ. අපි වැරදි සංකල්පයක් අරගෙන ඇසන්ද කරගන්න හදනවා. මේ තියෙන ජනප්‍රිය බුද්ධාගම නම් බෞද්ධයාගේ විනාශයට මිස යහපතට නොවේ. විනාශ කරලා දාන සිංහල ජාතියම වැළඳ ගන්න ඕනම කෙනෙක් විනාශ කරන මේ ජනප්‍රිය තියෙන කාලකන්ණී නිර්මාණය කරන බුද්ධාගම. ඒකෙන් වහා ඉවත් වෙලා දාර්ශනික ලෝකේ දකින මතවාද ගන්න එපා. අර දෙමළ හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා පොත් පුච්චලාලු විහාරේ කොහොම සිංහල පොට්ටික මොකටද පිච්චුවේ? සත්භාවයේ හිතක් තියෙන කෙනෙක් එහෙම කරනවද? මේ සිංහල පොත් මේ රටේ මිනිස්සු සිංහලෙන් ලියා ගන්නවද? හරුප ඈ, අපේ රටට විනාශයක් වෙන දෙයක් අපි සිංහලෙන් ලියාගෙන තියාගෙන ඉන්නවද? නෑ. අපේ රටට යහපතක් වෙන දෙයක්මයි සිංහල පොත්වල තිබ්බේ, සිංහල ත්‍රිපිටකයේ. ඒ ඔක්කොම පිච්චුවගෙන ඉල්ලාලු විහාරේ රජවරු ලවා කොම එකතු කරගුවා. එකතු කරවල එකතු කරලා ගිහිල්ලා පුච්චලා පුච්චලා පුච්චලා පුච්චලා අර දේශපාලකයෝ ලවා, ඒ කාලේ හිටපු දේශපාලකයෝ ලවා මැදිහත් වීමෙන් කොම කළා. ඔර දැන් කරන්නේත් දැන් තියෙන්නේ ඉහළ රාජ්‍ය තන්ත්‍රය අල්ලගත්තාම බුද්ධාගම වෙනුවට ඕන වෙන ආගම් ඇතුළත් කරලා උගන්වන්න පුළුවන්. දහම් පාසලත් උන්ගේ, පාසලත් උන්ගේ, ඔක්කොම උන්ගේ, උන් දෙන පොට්ටිය උගන්වන්න පුළුවන්. වැරදි දේවල් රාජතන්ත්‍රය තුළ විනාශ කළා. ඒ නිසා අනර්ථ පද දහස් ගණන් කියෝ ගියෝ ඉන්න කිසිම අර්ථයක් ඇති වෙන්නේ නැහැ. ඒ අමා මහ නිවන් බොහෝ දුර නෙවෙයි කිය කියා හැමදාම කියවනෝ කියවනෝ මාධ්‍ය ටිකක් දාන කෝ නිවන් දකින්නේ. හැබැයි මේක ගැඹීරයි, ලේසි කාරණයක් නෙමෙයි, බොහොම ගැඹුරින් සිතා බැලිය යුතුයි, කිසිවකට ද්වේෂ නොකළ යුතුයි, කිසිවකට ලෝභත් නොකළ යුතුයි. මෙහෙම නොකිය සිටීමෙන් ගතානුගතික ප්‍රතිපත්ති මිනිසුන්ගේ ඔළුවලින් සිඳෙන්නේ නැති නිසා අවදිමත් වෙන්නත්, තර්කානුකූල බුද්ධියකින් දහමට ඇහුම්කන් දෙන්නත් උපකාරක වෙන කසපහරක් වගේ වෙන නිසා අපි ඒ වගේ වචන කියනවා. මම එක පිරිසකට දොස් කියන කෙනෙක් නෙමෙයිනේ. ඇත්ත කොතරම්ද පේන්නේ? ඒක බුද්ධාගමේ වේවා, ක්‍රිස්තු වහන්සේගේ ආගමේ වේවා, නබිතුමාගේ ආගමේ වේවා, මේ හින්දු ආගමේ වේවා, ඔය ඕනම දෙයකදී අපි වැරද්ද වැරද්දයි කියලා කියනවා, හරි හරි කියලා කියනවා. අපිට පුජ්‍යලේකෙක් එක කිසි වෙලාවක තරහක් නැහැ. මම තරහ නැහැ. මම චින්තනයත් එක්ක තමයි හරි වැරද්ද සලකන්නේ. බුදුරජාණන් වහන්සේ මිනිසෙකුගේ සිතයි වැරද්දයි ඝාතනය කළේ, පුජ්‍යලයා නෙමෙයි. ඒ නිසා අපි අපේ ජීවිතවල තියෙන වැරද්දයි නැති කරන්න ඕන. වැරද්දයි නැති කරන්න ඕන. සුතේ සුතමත්තං ඇහුණ ඇහුණ පමණමයි, ඇහුණ ඇහුණ පමණම ඇහුනේ නෑ. ඇහුණයි කියන වචනේ අල්ලා ගැනීමෙන් තොරව කල්පනා කරන්න පුළුවන් කමක් නෑ. දැනුණා දැනුණ පමණමයි, ඒ කියන්නේ දැනුනේ නෑ. එහෙමනම් දුටුවෙත් නෑ, ඇසුනෙත් නෑ, දැනුනෙත් නෑ, විඥානය පහළ වුනෙත් නෑ. ඒ කියන්නේ ඇස නිරෝධයි, කන නිරෝධයි, ශරීරය නිරෝධයි, විඥාන නිරෝධයි, සියල්ලකින් නිරෝධයි. එහෙමත් නැත්නම් අපි කියනවා ඇස සංවර කරනවා, කන සංවර කරනවා, කය සංවර කරනවා, මනස සංවර කරනවා කියලානේ. චක්ුණා සංවරෝ සාදු, සාදු සෝතේන සංවරෝ. මේ සංවර කරනවා කියලා කියන්නේත් ඒක. සංවර කරනවා කියලා කියන්නේ මේ අකුලගෙන ඉන්නවයි කියන එක නෙමෙයි. එහෙනම් ඉත හිරකාරයන්ට කාය සංවරය තියෙනවනේ. එහෙම නැත්නම් බරව හැදිච්ච මිනිස්සුන්ගේ කාය සංවරය තියෙනනේ, මනුස්සර හයිය යන්න බෑනේ. එහෙම නැත්නම් කකුල් ඔපරේෂන් කරපු කට්ටියට කාය සංවරය තියෙනනේ, මනුස්සර හයිය යන්න බෑනේ. ඈ එහෙම නැත්නම් දිවියේ දෝස හරි මුවේ දෝස හරි ආය හටගත්තාම වචී සංවරය තියෙනවනේ. එයා කතා කරන්න බෑනේ. ඉත ගොළුවන්ගේ හොඳටම වචී සංවරය තියෙනවනේ. එහෙනම් පුදුම වැඩක් නේ. ඈ ඈ අසභාගය හැදුනට පස්සේ හොඳටම කාය සංවරය තියෙනවනේ, ඇඳටම වෙලා නෙන්නේ. ඉතින් බලන්න මොන තරම් බොරුකද්ද මේ අපිට උගන්වලා තියෙන්නේ කාය සංවරය කියලා. සංවරය කියලා කියන්නේ හල්ලා නොගැනීම. ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රිය හය අල්ලන්නේ නැතුව ඉන්ද්‍රිය විෂය ඉක්මවා යන්න ඕන, ඉන්ද්‍රිය නිරෝධයක් ලබන්න. මට මේ ඕනම වචනයක් ඕනම ආකාරයකින් නිර්වචනය කිරීමේ අයිතිය බුදුහාමුදුරන්ගෙන් හම් වෙලා තියෙනවා. ඒ නිසා මට ඕනනම් වචනයකට අලුත් නිර්වචනයක් උනත් දෙන්න පුළුවන්. ඒ අයිතිය මට තියෙනවා. බුදුහාමුදුරන්ට මුලින්ම බුදුහාමුදුරුව ලබා ගත්තා. එයිදී ඊළඟට අපිටත් හම්බ වුණා. දැන් බුදුරජාණන් වහන්සේ එක වෙලාවක මෙහෙම දේශනා කරනවා මේ ශ්‍රාවකෙක් මැසුවේ. ස්වාමීන් වහන්සේ එක වෙලාවකදී කියන දේ ආයිත් තව වෙලාවකදී තව ආකාරයකට මේක කියනවා. ඉතින් මොකක්ද ඇත්ත කියලා තෝරගන්න අමාරුයි හා බුදුරජාණන් වහන්සේ කිව්වා. ඒක අවබෝධාත්මක ගුණයක් තියෙන කෙනෙකුගේ තියෙන ආයිතිය කිව්වා. කොහමද උන්න එක පදයක් ගමුකෝ. අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසිය. තමාට තමන් විතරයි පිටේ පිහිට වෙන කෙනෙක් නැත. අත්තාහි අත්ත නෝනාතෝ තමන්ට තමන්මයි පිහිට. ආයි කියනවා අත්තාහි අත්ත නොනත්ති කියලා. ආයි තවද පල්ලෙහාට යනවා තව තියෙනවා. අත්තාහි අත්ත නොනත්ති හුතෝ පුත්තා හුතෝ දන. තමන්ට තමන්ව නැත කියලා. දැන් මේ වචන දෙක එක ළඟ තිබ්බොත් එහෙනම් මොකද්ද බුදුහාමුදුර බොරු කියනවා නේ. මේක වෙලා කියනවා අත්තාහයත්ත නොනාතු කියලා. ආයි කියනවා අත්තාහයත්ත නොනත්ති කියලා. තේරුණාද? දැන් මේ වචන දෙකෙන් නිර්වචන දෙකක් ඇති වෙන්නේ. ඒ වචන වලට ඒ පුජ්‍යලයන්ට ඒ නිර්වචනෙන් කොයි වචනේ කොයි විදියට යෙදුනත් ලෝභ දේශ මොහ දුර වෙන විදියට ඒක නිර්වචනය වුණා. එච්චරයි. එහෙම නැතුව එතන කිසිම වචන සත්‍යයක් නැහැ. මේ වචනේ කියලා කියන්නේ මහා මැටි ගොඩ. මැටි ගොඩකින් කරන්න පුළුවන් එක වෙලා ඕන දෙයක් නිර්මාණය කරන්න පුළුවන් එකනේ මැටි ගොඩක් කියන්නේ ඒකයි. මැටි ගොඩෙන් හට්ටි වළං මල් පෝච්චි අලි ඇතු මේ සත්තු ඒවා දරවල ඕන එක නිර්මාණය කරන්න පුළුවන්. ගයක් නිර්මාණය වෙලා තියෙන්නේ මැටි ගොඩක්. වචනේ කියන්නේත් ඒකයි. මහ පුදුම සංකල්ප අර්ථ නිරුත්ති දෙන්න පුළුවන් මේ වචනේට. මිනිස්සු මෝඩයන්ගෙත් මෝඩියෝ කරලා පැත්තකට දාලා කම්මැලි කරවන්නත් පුළුවන්. පඩි නැතුව වැඩ කරන්න මිනිස්සුන්ව තුල ඇතුලේ ජවයක් ඇති කරන්නත් පුළුවන්. 71 88 වගේ කැරලි වල මිනිස්සු පාරවල් වල වලවල් කැපුවේ බස් ගිනි තිබ්බි ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බි පඩි දීලාද ඕටි අරන්ද නේස කැමැත්තෙන්ම ගිහිල්ලා තමන්ගේ ගෙදරට මේ ලයිට් එන ට්‍රාන්ස්ෆෝමර් එක පුරවල ඇවිල්ලා ගෙදර ගෑනු කෙනාට ගෑ ගහනවා මොකද ලයිට් දාන්නේ නැති කියලා. ඒ ඇති වෙන්නේ මනස තුල ඇති කරන උද්වේග කරමාවයි. කැක්කුම හදන්න පුළුවන් සෑහෙන මෝඩයන් තුල ආගමික කැක්කුම හදන්න පුළුවන්. මෝඩයන්ගේ තුල ජාතික කැක්කුම හදන්න පුළුවන් හරි ඉක්මනට. ඔගේ සංවිධානාත්මක ත්‍රස්ත කණ්ඩායමෙන් තනි කරගන්නේ අන්නේ ඒක. ඊටත් වැඩිය ගොඩාක් අයගේ තියෙනවා පරලොව සුගතියේ කැක්කුම තියෙනවා. කවුරු හරි කිව්වොත් එහෙම ඔයා දැන් හරි මාර්ගඵල. එහෙමත් නැත්නම් ඔයා හරි එකපාරට දැන් ස්වර්ගයේ උපදින්න. අනේ සාදු ලොකු දෙයක්. ඒක හරියට අර ලංකාවෙන් අර ගෑනු අය පිටරට යවනවනේ 28,000 30,000 කියලා. අනේ 20,000ක්වත් හම්බෙන්නේ නැහැ. කන්නත් නැහැ මොනක් නැහැ. ඒකත් අතවර වලට ලක් වෙලා ලංකාවට එනවනේ. අන්න ඒ වගේ ස්වර්ගයේ යන කට්ටිය තමයි වෙන්නේ. මෙතන චේතනාව තුළ ඒ පෝසත්කම නැතුව ඒ ධනවත්කම නැතුව ඒ හැකියාව නැතුව ඒක ලබන්න බෑ. එහෙම නැතුව ස්වර්ගයේ යන්න හදන අයට වෙන්නේ මීගමුවෙන් පිටත් වෙලා තංගල්ල පැත්තෙන් ගොඩට එන්න. නේද? කණ්ඩායම මීගමුවෙන් අරන් ගියාලු. ඉතින් දවස් දෙකක් තිස්සේ ඔහේ ගියාලු මුදී. ගිහිල්ලා ඔන්න දවසක් උදේ පාන්දර ගෙනල්ලා බස්සලා. කිව්වලු දැයි යන්න ඔය තියෙන ඉතාලිය ගිහිල්ලා ජොබ් එකක් හොයාගෙන ඉන්න කිව්වලු. ඉතින් බෝට්ටුවක් ගියාම වෙන ටික වෙලා කරනකොට තංගල්ල කියලා බස් එකක් එනවලු. බල්ලකොට මේ හම්බන්තොට පැත්තේ ගිහිල්ලා බස්සලා තියෙන්නේ මිනිස්සයා. ඉතින් ඒ වගේ දේවල් මේ ලෝකේ සිද්ධ වෙනවා. අර ලෙහිසීම් පහසෙන් මතවලට සංකල්පවලට රවට්ටන අය මේ හොඳ තිබුණු රස්සාවල් දාලා ගිහිල්ලා සමහර අය ඔය ඔස්ට්‍රේලියා යන්න කියලා, ජපානය යන්නම් කියලා අර පුජ්‍යලයන්ගේ මතවාදයට රැවටිලා, කූට උපක්‍රම කා පුජ්‍යලයන්ගේ මතවාදයට රැවටිලා මිනිස්සු හරියට අහු වෙනවා. ඒ මත ප්‍රකාශ කරන්නේ පූර්ණ හිතමිත්‍රශීලී භාවයකින් යුක්තවයි. අවංක මිනිසයා වැරද්දෙදි රිදවනවා. එතකොට අපි තේරුම් කරගන්න ඕනේ මේ මිනිසයා බොහොම අවංකයි. කපටි පුජ්‍යලේ කවදාවත් අනිත් කෙනා රිදවනවද? රිදවන්නේ නැහැ. රිදවන්නේ මොකද දන්නවනේ, රිදෙව්වොත් මිනිස්සෙක් අල්ලගන්න බෑ කියලා, ග්‍රහණය කරන්න බෑ කියලා. ඉතින් අපිත් ওই ශාස්ත්‍රය දන්නෝ. ඒත් සමහර වෙලාවට අපිට මිනිස්සු රිදවන්න සිද්ධ වෙලා තියෙන්නේ අපේ තියෙන විරුද්ධ භාවය නිසා, අවංක භාවය නිසා. මේ ගාථාව තුල දිත්තේ දිට්ඨමත්තම් භවිස්සතේ, සුතේ සුතමත්තම් භවිස්සතේ, මුතේ මුතමත්තම් භවිස්සතේ, විඤ්ඤාතේ විඤ්ඤානමත්තම් භවිස්සතේ කියන කාරණේ තුල ජීවත් වෙන්න පුළුවන් සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙකුට පමණයි. අනිත් කිසි කෙනෙකුට එතන ඉන්න බෑ. අර විශිෂ්ට නුවණක් දිනුන වෙලා තිබුණු නිසා මේ ධාරු චීවර කියන චීරී කියලා කරා චීවර කියන එකයි ඔය කෙටි කරලා කියන්නේ. දර ඇඳුමක්, කැලෑ ඇඳුමක් වැඩි ජනතාව වගේ ඇඳුමක් ඇඳගෙන හිටපු කෙනෙක් දරපතුරු වලින් ඉස්සර රෙදි හරිම දුර්ලභ කාරණයක්. රෙදි අඳිනවා කියන්නේ රජවරු විතරයි, සිටුවරු විතරයි. අනේ මිනිස්සු ගොඩාක් අය නිර්වස්ත්‍රව පසු කාලීන මේ දේශපාලඥයෝ පවා ඡන්ද පොරොන්දු වලටත් කිව්වා නිර්වස්ත්‍රව ඉන්න කට්ටිය වස්ත්‍රාන්දවනවා කියලා, දෙනවා කියලා, රෙදි දෙනවා කියලා. කියනවා ඒ කාලේ රෙදි නැතුව ගොඩක් අය ඉඳලා තියෙනවා, වස්ත්‍ර නැතුව නොයිපුත් ආවරණ වලින් විතර. ඉතින් මේ රහතන් වහන්සේගේ ලක්ෂණය, උන්වහන්සේ දකින්නෙම නැහැ, උන්වහන්සේට ඇහෙන්නෙම නැහැ, උන්වහන්සේට දැනෙන්නෙම නැහැ, උන්වහන්සේට විඥානය හටගන්නෙම නැහැ. ඔබට හිතෙන්නේ නැද්ද එවැනි තැනක් ඒකාන්තයෙන් සැපය ඇති කියලා? හිතෙන්නේ නැද්ද? ඒකාන්තයෙන් සැපයි. මේ ඇහෙන තැන තමයි කම්පණය. දකින්න තැන තමයි කම්පණය. දැනෙන තැන තමයි කම්පණය. විඥානයේ අතීත අනාගත වර්තමාන කුණු ගොඩවල් අවුස්සන තරමට තමයි කම්පණය. මේ ටික නැත්තම් මේ ඉන්ද්‍රියන් හයම ඉවත් කළා නම් කිසිදු කම්පනයක් නැතුව බොහොම ශෝකිකේ ඉන්න පුළුවන්. මේ ඉන්ද්‍රියන් හයේ ස්වභාවයක් දැනෙනවා, විශේෂයෙන් උත් දකින්නවා. අන්න ඒකයි ධර්ම අවබෝධය වෙච්ච කෙනෙකුගේ ස්වභාවය. මේවයින් දකින්න එපයි කියන එක නෙමෙයි, මේ හොඳට දකින්න පුළුවන්. ඉන්ද්‍රියන් වල ස්වභාවයෙන් මේ ලෝකයට මුහුණ දෙන්නත් පුළුවන්, විශේෂයෙන් උත් දකින්න පුළුවන්. ඒ ධම්මැසට පාත්‍ර වුණාන පස්සේ ධම්මැස තමන්ට නිවහනක් වගේ. නිවහනක් තියෙන්නේ විවේක ගන්න, තමන් රිසි පරිදි සැහැල්ලුවෙන් ඉන්න, තෙමින් නැතුව ඉන්න, රස්නේ නැතුව ඉන්න, හදාගත්ත තැනක් නේ, සීතල නැතුව ඉන්න, සීතල රටවල් වල නම් සීතල නැති වෙන වෙනම උදුන් තියෙනවා, රස්නේ රටවල් වල රස්නේ නැති කරගන්න වෙනම ඒසි තියෙනවා, කොයි විදිහට හරි යා පහසුවෙන් ඉන්න තැනක්. එතකොට සැබෑ නිවහන අර අවබෝධය. ඇයි මේ අවබෝධය එන්නේ නැත්තේ? ආරූඪ වෙලා ඉන්නවා ඉන්ද්‍රියන් පහට. ඉන්ද්‍රියන් පහට ආරූඪ වෙලා ඉන්නවා. හැමගෙයි කියලා බදාගෙන අල්ලගෙන ඉන්නවා. දැන් මේ කියන්නේ අතාරින්න කියලාද? නෑ, අතාරින්න එපා. ඔබ අතාරින්න ගියොත් එහෙම ආයෙ අල්ල ගන්නවා. එහෙනම් අල්ලගෙන ඉන්නමද කියන්නේ? නෑ, අල්ලගෙන ඉන්නත් එපා. කන මගේ කියලා බදාගෙන ඉන්නෝ. එහෙනම් කන අතහරින්න ඕන. ඇස නිරෝධ කරන්න ඕන. ඇස නිරෝධ කරනවා කියන්නේ ඇස අයින් කරන්න ඕන. වැරද්දේ වැරදි මිනිස්සු තේරුම් කරගත්තොත් එහෙම අර ඒ කාලේ ආගම් වෙනුවේ මිනිස්සු මේ කං කපා ගත්තලු, නාහි කැපුවලු. අර දැනුත් තියෙන දිවේ උල් ගහ ගන්නවා. ඉනිගොඩවල් වල පෙරලෙනවා. ඉනි පාගනවා. ඔය කොහොම කොහෙද? කොහෙද විචියද? 64ම මිත්‍යා දෘෂ්ටිකේ දේවල් 64 10න් විතර වැඩි කරලා ලංකාවේ තියෙනවා. හැනතර 10න් විතර. ඉතින් අපි හිතාගෙන ඉන්නේ ඒක අපේ සංස්කෘතියයි කියලා. ඒ හැටි. අර කාබේරි මිනිස්සුන්ව එක කාලයක් දිගට විඳලා પરම්පරා 7ක් විතර දන්වැල් වලම ඉඳලා මිනිස්සු. ඒ මිනිස්සු පස්සේ හිතුව પરම්පරාව මේ දන්වැල් අපේ දෙයක්. ඒක අපිට ආයුධයක්, අපේ ආගම, අපේ ජාතික උරුමයක් හැටියට සැලකුවා දන්වැල්. දැනටත් ඉන්නේ කාබේරි ජනතාව එක එක දේවල් කරේ දාගෙන ඉන්නවා. කන් දිවේ උල් ගහගෙන ඉන්නවා, කනේ උල් ගහගෙන ඉන්නවා. ඒ වගේ ඒගොල්ලෝ හිතුවා මේ දන්වැල්ත් ඒගොල්ලන්ගේ ජාතික දෙයක් කියලා. ඉතින් සුද්දා එක කාලයක් මේගොල්ලොන්ට නිදහස දෙන්න ඕන කියලා ඒගොල්ලෝ ඔක්කොගෙම දන්වැල් ටික ලිහලා දැම්මලු. ඊටාරේ එක සුද්දෙක් අතේ තිබිච්ච තුවක්කුවක් උදුරලා අරගෙන අර සුද්දට වෙඩි තිබ්බලු අර කාබේරි මිනිස්සයා. ඉතින් අරගෙන ගිහිල්ලා එල්ලුම් ගහට තියන්න මේ ඇහුවලු මොකද මේ සුද්දට වෙඩි තිබ්බේ කියලා. ඇයි අපේ දන්වැල් ලිහුවේ කියලා කිව්ව ඇහුවලු. අපි ඒවට ආදරය කළා, ඒවා අපේ දේවල්, අපේ අයිතීන්. ඇයි දන්වැල් ලිහුවේ කිව්වලු? ඒ කියන්නේ දන්වැලක් වුණත් කාලයක් ඒක ජාතික වුණොත් ඒක තමන්ගේ බවට පත් වෙනවා. තේරුණා නේද? ඒ වගේ තමයි අපේ සංස්කෘතිය. අපේම කියලා දේවල් සමහර දේවල් අර කාබේරි දන්වැල් වගේ අපිත් අල්ලන් ඉන්නේ. නිකන් හරි අතහරින්න කිව්වොත් කොහොමද අතහරින්නේ? ඒවා අපේ දේවල්. අතහරින්න බෑ. අපි પરම්පරා ගානක් කරපු දේවල් අපිත් කරමු. ඒක තමයි දෘෂ්ටි වල හැටි. ඕනම ඇදහිල්ල වරදක් නෙමේ නිවැරදි දෘෂ්ටියකින් කරනවා නම්, නිවැරදි දර්ශනයකින් කරනවා නම් ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. මේ නිවැරදි දර්ශනේ නැති වුණොත් බුදුන් වැඳවත් වැඩක් නෑ. මොන දෙයියෙකුට කෑ ගහන්න නිවැරදි දර්ශනය තමා තුළ ඇති කරගෙන ඕන ඇදහිීමක් අදහන්න. දැන් මේ මට වුණත් ඒ එහෙම පුළුවන්. මං ගිනි ගොඩවල් පහ ගන්න අයියෝ ඌවට මං විරුද්ධයි කියලා එහෙම එකක් නෑ. සමහර ලාට කවුරුත් එක ගිනි ගොඩක් පාගෙන දැනක් උනොත් එහෙම මං ගිනි ගොඩක් පාගයි. හෑ අයියෝ මං ඇලවල් වල පීනන්නේ නෑ, දැන් මං සංවර වෙන්න ඕන කියලා. අනේ නෑ, මං ගමේ ගියාම උද්දට ඇලේ පීනලා දාන ඒ කාලේ වරුද්දට. කට්ටිය බලාගෙන ඉන්න අන්න හාමුදුරුගෙනගේ දින අසංවරය කියලා. ඉතින් මට හිතෙනවා නම් පීනන්න, මට පුළුවන් නම් පීනන්න, පීනන්න බැරි ගියෙ මොනව කරන්නද නේද? ඒගොල්ලන්ට පීනන්න පුරුදු වෙන්න තියෙන්නේ. මම පීනන්න. ඒක හොරෙන්ඩින් අ පීනන්නේ මොකද සමාජයේ හැටක් පොඩ්ඩක් සාත්තුවක් කරන්න ඕනනේ. ඒක පාට පීනන්න හොඳ නෑනේ පීනන්නේ. මේ කාලේ මට මොටෝ සයිකල් පදින්න පුළුවන්, බයිසිකල් පදින්න පුළුවන්. ඉතින් දැන් පැද්දොත් මොකද වෙන්නේ? අසංවර වෙනවද මං අහන්නේ? නෑ. නමුත් සමාජයේ තුල ඔළුවට දාලා තියෙනවා ආමුදුරු කියන්නේ ඇස්සරලවත් බලන්න හොඳ නැති කට්ටියක්. ඒගොල්ලෝ කැලෑවල් වලට ආරාමවල වෙලා මුළු ගහින්නලා ඉන්න ඕන, කසාදන මැද ඉන්න ඕන, රැට නොකා ඉන්න ඕන, හිටපිය වැඩිකින්නේ කියලා පැත්තකට දාලා තියෙන්නේ. ඔබලන්ට කරන්න කිසි දෙයක් හොඳ නෑ. මොනවා කළත් වැරදි. ඒ නිසා සෙරප්පු දෙකක් දැම්මොත් ඒත් වැරදි. මං ගිහ පහුගිය දවසක මගේ මේ කාමරේට මේ ඒසී එකක් හයි කරගන්න ඕන හරි රස්නේ කියලා මගෙන් අහනවා බුදුහාමුදුරු ඒසී හයි කරන් හිටියද කියලා. බලන්න මේ කතාවේ තියෙන මෝඩකම. ඒ කාලේ ඒසී තිබ්බෙත් නෑ. හරිද? බුදුහාමුදුරු ඒසී හයි කරගෙන මොන මොලේ කොහේ තියනද වන්දා? ඔබ හිතන්නේ නූතනේ බුදුහාමුදුරු හිටියනම් කොයි වගේ ඉඳීද? දැඩි ආරක්ෂිත වලලු සහිත ස්ථානයක විශේෂ වාහි සමනය කරණය කරන ලද සුවපහසු තැනක දැඩි ආරක්ෂිත මත ඉන්න මේ ඔබට මට ගිහිල්ලා හායි හාමුදුරනේ කියලා කතා කරන්න බෑ. උදාහරණයක් ඇටියට ගන්න, ලංකාවට සරුවඥ ධාතු ගෙන්නාපු දවස. ඒ ධාතුන් වහන්සේලා වඩම්මන්නේ මොනතරම් ආරක්ෂාවකින්ද? ඒ ධාතුන් වහන්සේලා ගෙනියන්නේ වෙඩි නොවදින කාරකේ. ඒ ධාතුන් වහන්සේලා ගෙනියන්නේ උඩ හෙලිකොප්ටරේ. ඒ ධාතුන් වහන්සේලා පිළිගන්නේ රජවරු ප්‍රධානී. ජීවමාන බුදුහාමුදුරුවාවත් අපි හිතාගෙන ඉඳි මේ පාරේ තොටේ කඩවන්දිය හන්දිය බුදුහාමුදුරුව දැකලා ආප්පයක් පූජා කරන්න පුළුවන් වෙයි කියලා කඩෙන් යරා. එහෙම බෑ. අපිට දැක ගන්න පොළු මේ ඉඳලා ගව්වත් දුර ඉඳන් ඡායාව දැකලා ඉන්න පුළුවන් වෙයි. හම්බ වෙන්න ඕමනා නම් අපි ගොඩක් කල් මහන්සි වෙන්න වෙයි. ලියුමක් ලියා ගන්න ගොඩක් මහන්සි වෙන්න වෙයි. ඒ කාලෙත් එහෙම තත්ත්වයක් තිබ්බා. එහෙම තමයි. ඒ නිසා තියෙන චින්තනය හරි වැරදි. මෞද්‍යයන ලොකු වැරදි චින්තනයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඒගොල්ලන්ගේ ජාතික වශයෙන් සහ ආගමික වශයෙන් පිරිහීම තියෙන්නේ. පිළිකුල් කළාම තණ්හාව දුරු වෙනවයි කියන වැරදි මතේ. උදේ ඉඳලා රේඩියෝ දාගෙන ඒකනේ වෙන ආගම් එහෙම වැඩි විරුද්ධ වෙන්නෙත් නැහනේ. අපි හාමුදුරුවන්ගේ දිගට දිගට බණ යනවායි කියලා හොඳට බණක් කිව්වෝ ජාතිය නැගි හිටවන ඒකට විරුද්ධ වෙනවා. අර කාලකන්ණි කරවන බණ කිව් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒ දන්නවනේ මේ ඒගොල්ලන්ගේ විනාශය ඒගොල්ලොම හදා ගන්නවා. අතහරින්න යන්න එපා. අල්ලගන්න යන්නත් එපා. අමුතුවෙන් ඉස්සරහට පිටිපස්සට කොහෙටවත් අඩියක් තියන්න එපා. ඔබ නතරවන්න. මා නතර වෙලයි සිටින්නේ. මා නතර වෙයි සිටින්නේ. අඟුලිමාලට පස්සට යන්න කිව්වෙත් නෑ. ඉස්සරහට එන්න කිව්වෙත් නෑ. නතර වෙන්න. දැනුත් ඔය කඩු පිටින් නැති වුණාට ඇතුලේ මනසෙන් කඩු හරන් එලවන එක එක දේවල් දී පස්සේ අඟුලිමාල ඇඟිලි කපා ගන්න දිව්වයි ඒ ආගේ අවශ්‍යතාවය. අපි ගාන කපා ගන්න හැරි අපි දුවනවනේ. ඇඟිලි කපා ගන්නට ගාන කපා ගන්න හැරි දුවනවනේ. ඉතින් අපිත් ඒ කියන්නේ ගාන සල්ලිමනේ මොනවා හරි දෙයක් ලබා ගන්නනේ ඉස්සරහට හරි පස්සට හරි දුවන්නේ. ඒ උදාහරණයක් වශයෙන් කියන්නේ මනස තුල ඒ වගේ දුවන එකයි තියෙන හැමතිස්සෙම. දැන් අපි කඩේට ගියන් මොනවා හරි කපා ගන්න කියන අදහසින් අපි අදහස් කරන්න මේ නරක හිතින් යමක් ගන්නවා කියන එකම නෙමෙයි. කඩේට ගිහලා බඩු ටික හරි අරන් එන්නනේ. දුවන්නේ මොකක් හරි ලබා ගන්න. බඩු ටික හරි අරන් ලබා ගන්න එන්නේ. රස්සාවට දුවන්නේ පඩිය ලබා ගන්න. එහෙම නැත්නම් කීර්තියක් ලබා ගන්න. එහෙම නැත්නම් මොකක් හරි දෙයක් ලබා ගන්න. නතර වෙන්න නතර වෙන්න. ඔබත් දැන් අඟුලි මාලලාගේ නතර වෙන්න. ඔහත් යන්න එපා. අර තරංගාවලියක් තියෙනවනේ මොනවද මේ මේ මීටර් 300ද 1500ද කොහෙද දුවනකොට අර පොළු කෑල්ලක් මාරු කරගෙන කෙනෙක් දුවලා රවමක් ගිහින් එනවා. අනිත් එක්කෙනාගේ පොළු කෑල්ල අරගෙන ඒක තරංග අනිත් එක්කෙනා දුවන. මොකක්ද ඒකට කියන්නේ? ඈ සහාය දීවීම. සහාය දීවීම කියනවා. අන්න ඒ සහාය දීවීම වැඩපිළිවෙල තමයි තියෙන්නේ. අපේ මනසේ තියෙන්නේ සහාය දීවීම වැඩපිළිවෙල. දැන් ඒක පොළු කෑල්ලක් අරගෙන දුවලා දුවලා එපා වුණාට පස්සේ එතන නම් හරියන්නේ නැහැ කියලා දැන් හාමුදුරුවන්ගෙන් තවත් කර්මයක් ගන්න හදනවා. ඊළඟට ඒත් අතරන් ආයි දුවනවා. කියන්නේ දෘෂ්ටියක් අතහරින්න තව දෘෂ්ටියක් අරගෙන අරයා අතහරින්නේ මෙයා ගත්තට පස්සේ බුළු ගෑල්. ඒකේ මනසත් එහෙමයි. මනස දන්නේ නැහැ සියල්ල අතහරින්න. එයා දන්නේ දෘෂ්ටි මාරු කරන්න, සංකල්ප මාරු කරන්න විතරයි. ඒ හැමදාම දුවනවා. දෘෂ්ටිය දුවනවා. දැන් මේ ශරීරයේ ඉඳගෙන ඔහොමම දුවලා දුවලා දුවලා ගිහිල්ලා මැරෙනවා. ඒ දිවිල නතර වෙනවද? නෑ. ආයි ශරීරයක් ගන්න මොකක් හරි අකකුල් හතරක් හරි පහක් හරි හයක් හරි දහයක් හරි දහයක් තියෙන සතුත් තියෙනවනේ කකුල්. එහෙම හරි ගන්නවා. අද මේ වෙලා ආයි දුවනවා. දෙවිලි වරක් සැරිසරනෝ සංසාරයේ කිව්වේ ඔබට සැරිසරනෝ. නතර වෙන්න කොහෙද? ඔය ඉන්න තැනම උතනම නතර වෙන්න. හැබැයි දැන් ඔබ කයින් නතර වෙලා ඉන්නේ. ඒත් ඔබ මනසින් දුවනවා. එහෙනම් මම මනස හිර කරගෙන ඉන්න ඕන. ඊළඟට ඒක තව දීවිල්ල. වීරියෙන් තොරව නතර වෙන්න. දෘෂ්ටියෙන් තොරව නතර වෙන්න, සංකල්පයකින් තොරව නතර වෙන්න, වචනයෙන් තොරව නතර වෙන්න, කර්මයකින් ක්‍රියාවකින් තොරව නතර වෙන්න, ජීවන රටාවකින් තොරව නතර වෙන්න, උත්සාහයකින් තොරව නතර වෙන්න, සතියකින් තොරව නතර වෙන්න, සමාධියකින් තොරව නතර වෙන්න. ඒ නතර වීම ඔබට ඉතාම සුවයලවන දෙයක් බවට පත් වෙනවා. සිහිය නැත්තම් හොඳයි. සිහිය දිනනවට වැඩි සරල අදහසක් ගේන්නම්කෝ. දැන් ඊ රාත්‍රිය හොඳට තදින් නිදාගත්තා. පැය 5කට වැඩි, පැය 6කට වැඩි නිදාගන්න නැත හැමෝම. ඒ නිදාගත්ත කාලය තුල බලන්නකෝ. ඒ කාලය තුල මොකක්වත් නැහැ. කිසිස් ප්‍රශ්නයක් නැහැ. අවදි වෙච්ච කාලය තුල තමයි හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ. එතරම් අපි හිටියේ සිහිය සිහිය නැහැ. අනේ ඉඳාගත් කාලය තුල මම පිරිමේද දන්නේත් නැහැ, ගැහණියෙක්ද කියලා දන්නේත් නැහැ, හාමුදුරු කෙනෙක්ද කියලා දන්නේත් නැහැ, වෛද්‍යවරයෙක්ද දන්නේත් නැහැ, හමුදාවේද දන්නේත් නැහැ, පොලිස්ද දන්නේත් නැහැ, සපත්තු පොලිස්ද කියලා දන්නේත් නැහැ, කොන් දොස්තරද දන්නේත් නැහැ, දොස්තරද කියලා දන්නේත් නැහැ. නැගිටගම මම පොලිස්, මම සපත්තු පොලිස්, මම කොන්දොස්තර, මම දොස්තර කියලා ටග් ගාලා වැඩ ගන්නවා. මහින්ද රාජපක්ෂ මහත්මයා නිදාගත්ත ගමන් අනේ මම හිඟන්නේද්ද මහින්ද රාජපක්ෂද කවුද දන්නේ. හිඟන්න නිදාගත්තහම මම රජෙද්ද මම හිගන්නේද කියලා දන්නේ නැහැ. දැන් සමහර අය හිතන්නේ ගෝණි පාඩංගුයි නිදාගත්තාම හරි දුෂ්කර නින්දක් කියලා. නින්ද ගියාට පස්සේ මොන ගෝණි පාඩංගුද? අර මෙට්ටෙන් නිදාගන්න AC කාමරයක නිදාගන්න කෙනයි ගෝණි පාඩංගුයි නින්දයි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ තරම් සැප දවසේ ගෝණි පාඩංගුයි නිදාගෙන බලන්න කොහොමද? තේරෙන්නේ නැත්තම් අත්දැකීමක් ඇරෙන්නේ නැහැ. කිසිම ගැටලුවක් නැහැ. මොකද මම නම් එහෙම අපි නිදාගෙන තියනවා මේ ඔය පාර වැරදිලා එහේ මේ ස්ටෑන්ඩ් වල හරි මේ නිදා ගන්න වෙච්ච වෙලාවල ඔයගොල්ලන්ට ඇති අපි හේත්තු වෙලා බංකු වල හරි නේද නිින්ද ගියොත් එහෙම දන්නේ නැහැ. ඉතින් ඒකයි තියෙන්නේ අවේදීත ගුණය. අවේදීත ගුණය එතෙන්දි සිද්ධ වෙන්නේ යටි මනස අවදීන් තියනවා, උඩු මනස නිද්‍රාවටපත් වෙනවා. නිින්ද කියලා කියන්නේ පොඩි මෝහනයක්. දැන් නිින්ද යන්නේ නැත්තම් මෝහනය කරලා එතෙන්ට යමු කරනවා කියලා නැලවලි ගීත ගන්නකම් චුටි මෝහනයක් ඒක. සාමාන්‍යයෙන් හීනෙන් එක එකගේ නංගියන්නේත් ඒකනේ ඇත්ත නංගියනවා. ඒ කියන්නේ මෝහනේ ඉන්නකොට විවෘතයි මනස. ඡග්ගාලාර භාගෙට ඉන්න මනසත් එක්ක කලින්ම ඇත්ත කියන කොටන් ගන්නවා. ඒ නිසා අපි සොයාගත යුතුයි මේ ඉන්ද්‍රියන් වල ජීවත් වීම දුක. මේ ඉන්ද්‍රයන්ගෙන් තොරව ජීවත් වීමේ විශිෂ්ට ප්‍රයාවලේ විශිෂ්ට ධර්මය අප සොයාගත යුතුයි. සුළු මොහොතක් නියතව මේ කියපු ධර්මය මෙනෙහි කර බලන්න. අමුතු සංඥාවකට යන්න එපා. දේශනා කරපු ධර්මය අවදි කර කර විමසුන් වනින් බලන්න. තමන්ටම තේරෙනවා තමන් ළඟ අඩුවක් තියෙනවා නම් අඩුවක් තියෙනවා කියලා. අඩුවක් නැත්තම් අඩුවක් නැහැ කියලා. ඉස්සර ඇට වර්ග දාලා තියෙනවා ලබු කැටවල. ඇට ටික ඔක්කොම යම් කිසි තැනකට කෙනෙක් කියනවා හලන්න කියලා. එයා හලනවා. හැලුවට පස්සේ මෙහා ඉඳන් අහනවා ඔය ලබු කැටේ තව තියෙනවද කියලා බලන්න ඇට කියනවා. එහෙම කිව්වහම එයා මෙහෙම ලබු කැටේ හොලවල බලනවා. ඇට තිබුණොත් මොකද වෙන්නේ? කට කට ගාලා සද්දයක් ඇහෙනවා. එතකොට එයාත් ඒකත් එයා හලනවා. ඒ වගේ ඔබෙත් ලබු කැටේක වගේ තමයි මනසේ පුරවගෙන ඉන්නේ. ඕකම ඇතුලේ මොනවා හරි කට කට ගානවා නම් අහුවෙනවා. ගෙදර සබන් කැහැලේ චීස් කැලි හා පළතුරු වලින් භාගවල් එහෙම මේ කාලා ගිහිල්ලා තියෙනවා නම් අපි දැනගන්නවා මේකේ මීයක් ඉන්නවා. කොයින් හරි ඇතුල් වෙන්න තැනක් තියෙනවා. එක්කෝ මේක ඇතුලේ හැංගිලා ඉන්නවා කියලා දැන් අපිට සතා පේන්නේ නැහැ. හැබැයි ක්‍රියාව පේනවා. ඒ වගේත් ඔබේ මනසෙත් ඒ ප්‍රශ්නේ ප්‍රධාන කාරණේ යට සතා නොපෙනුනාට යම්කිසි ගැටලුකාරක ස්වභාවයක් පේන්න තියෙනවා. ඒ මේයාගේ ක්‍රියාවලිය වගේ ක්‍රියාදහමේ අපිට හම් වෙනවා. රතේක වුණත් රතේ නතර වෙනවා. ඒ ක්‍රියාදහමේට අපි මුහුණ දීලා තියෙනවා. හැබැයි ඒ රතේ පණ නොගැන්වෙන්නට හේතුකාරක අපිට එකපාරට පේන්නේ නැහැ. ඊළඟට මේ දෙවෙනි කාරණේ හැඩියට අපි හොයන්න ඕන. අපිට කියන්න බෑ වාහනේ නතර වුණාම වාහනේ නතර වුණා කියලා හිත හිතා ඉන්න කියලා කියන්න බෑ. වාහනේ හදාගෙන යන්න ඕන. ඈ ගැටලුවක් ඇති වුණාම ගැටලුවක් ඇති වුණයි කියලා අපි හිත හිතා ඉඳලා හරියන්නේ නැහැ. අපි මේ ගැටලුවට වහාම හේතුකාරක හොයාගන්න ඕන. මීයෝ කාලා ගියාම අනේ ඉතින් තණ්හාව මොකටද ඒ සතත් කන්න ඕන නේද කියලා. දැන් කොහොමනේ ලංකාවේ සාමාන්‍ය බණ හැටියට නම් එහෙමයි. ඕක අතහැරලා දාන්න ඕන, ඔහේ අල්ලලා දාන්න. අපේ රටේ හාමුදුරුවෝ කී දෙනෙක් හිටියද ඔය රටේ ඔය කෑල්ල දීලා දාන්න කියලා. රට බෙදන්න කිව්වෙලා ඔන්න ඔහේ දීලා දාන්න ඕක කියලා මගේම කනට ඇහිලා තියෙනවා මේ චන්ද්‍රයාන ඕනට කියනවා. ඔන්න ඕක නෝන දීලා දාන්න ඔය ප්‍රශ්නේ ඉවරයිනේ. ප්‍රශ්නේ ඉවරයි දීලා නැණ ඒක. ඈ කොනක ඉඳන් බෙති ගහලා දාන්න ඔක්කොම ටික ලංගාවේ ඉන්න අනිත් මිනිස්සු ටික. ඉතින් පුදුම දෙයක්. ඒ වගේ එහෙම අතහරින්න හරියන්නේ නැහැ. දැන් අපිට අර තක්කාලි ටිකයි චීස් කෑලි ටිකයි විසි කළා අලුත් ටිකක් ගේන එක ප්‍රශ්නේ නෙමෙයි. ඒක ඇත්තට ප්‍රශ්නයක් නැහැ. කෙනෙක් කියන්න පුළුවන් ඔච්චර කලබල වෙන්න ඕනද උඹට? නෑ අපි කලබල වෙන්නේ දැන් කාපු චීස් කෑල්ලට නෙමෙයි. ඒක කාලේ ඉවරයි. අපි කලබල වෙන්නේ මෙයා හෙටත් මේක කනවා. එයා කාලා ගියාට නෙමෙයි කලබල වෙන්නේ. මේක අපි කෑවොත් එහෙම අපි ලෙඩ වෙනවා. නැත්තම් චීස් කෑල්ල යාලා අපි නෙමෙයි අපිට තියෙන්නේ. අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔය අතහරින්න බෑ. දැන් අපිට කියන්නෙත් එහෙමනේ කවුරු හරි බැන්නාම ඉවසගෙන ඉන්න. ඒ කියන්නේ අර චීස් කෑල්ල කාලා ගියාම ඔන්න ඔය අතහැරලා දාන්න. ඉර බහු වෙනද කියලා දෙන්න. ඊළඟටත් ඉන්න. එහෙම කියා කියලා දෙන්නේ. සත්භාවය ප්‍රකාශ කරන්න ඕන ලෝකයේ සත්භාවයේ පුජ්‍යලයන්ට පමණයි. ඒබ්‍රහම් ලින්කන් මහත්තයා තමන්ගේ මුල් ගුරුවරයාට ලියපු ඒ ලිපියේ තිබුණ මගේ පුතාට මෘදු මිනිසුන්ට මෘදු ලෙස ක්‍රියා කරන්නට උගන්වන්න. රළු මිනිසුන්ට රළු ලෙස ක්‍රියා කරන්නටත් උගන්වන්න කියලා. ඔබටත් මං කියනවා මෘදු මිනිසුන්ට මෘදු ලෙස ක්‍රියා කරන්න. රළු මිනිසුන්ට රළු ලෙස ක්‍රියා කරන්න. එහෙම නැතුව බෑ. බුදුරජාණන් වහන්සේම හයියෙන් කෑ ගහනකොට කවුද ඔය කෙවුළු වගේ කෑ ගහන්නේ? ඉන්න පුළුවන් නම් ඒ විදියට ඉන්න නැත්නම් යනවන්න. රළු විදියට කතා කරා. මෝග පුරුෂය කියලා කතා කරා. හිස් පුරුෂය කිව්වා. ඒක රළුයි. ඒක රළු බවක් තියෙනවා ඒකේ. එතකොට රළු විදියට රළු ආමන්ත්‍රණයෙන් රළු පුජ්‍යලයා දමනය කරන්න ඕන. මොකද එයාට තේරෙන භාෂාවනේ. එයාට තේරෙන භාෂාවකින් කතා කරන්න ඕන. එහෙම නැතුව බෑ. ඒ වගේ හරම හැම දෙයක්ම ඉවසගෙන දරාගෙන ඉන්න එක නෙමෙයි අපි කරන්න ඕන. ඉවසා දරාගෙන ඉන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. එසා ඔබේ මනසේ නිතරම ඔබේ තියෙන ওই මානසික தත්ත්වය හදා හදා ඉන්න එක චීස් කෑල්ලෙන් භාගයක් කපලා ගියහම ඒ කෑල්ල ඉවත් කර කර කන්න නෙමෙයි අපිට තියෙන්නේ. මේ ගැටලුව නැවත ඇති නොවන්නට අපේ මනස තුලින් ඇති වෙන මේ ප්‍රශ්න උත්පාදනය කරන මැෂින් එක මොකද්ද? මනසේ ප්‍රශ්න උපදවන මැෂීම මොකද්ද? ඒක හොයන්න. මොකද්ද මැෂීම? ආ බුද්ධ ආගමේ කියලා තියෙනවා තණ්හාව නේද හඳුරන්නේ? නෑ අවිද්‍යාවනේ. ඒක හරියට ස්පියාගෙන කනාමුට්ටි වලට ගහන වගේ වැඩක්. තමන් ඇස් දෙකෙන් දකින්න ප්‍රශ්නේ. නැත්තම් මෙහෙ මෙහෙ කියලා හිත හිතා හතර වටේ මිනිස්සුන්ගේ ඔළු ගෙඩි වලටත් ගහනවා ඇස් බැඳගෙන ගිහිල්ලා. ඒකනේ වෙලා තියෙන්නේ. අපේ කට්ටිය ඇස් බැඳගෙන හිටනවා. ආ ඒක දෙයියන්ගේ කැමැත්ත. ඇස් බැඳගෙන. ආ ඒක තණ්හාවනේ. ඒත් ඇස් බැඳගෙන. මේ ඔක්කොම ඇස් බැඳගෙන අන්ධ භූතෝ අහං ලෝකෝ. මේ ලෝකේ හඳ බුතයි සම්බේ බුතජන උම්මත්තකම මේ මිනිස්සුන්ට පේන්නේ නැහැ ලෝකේ පේන්නේ නැහැ ඒ නිසා එහෙම කියන්න එපා හසහන්දීට වෙන්න ඕන තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන තමන්ගේම දර්ශන ගුණයකින් පැහැදිලි වෙන්න ඕන තමන්ගේම වචනේ මොකක් වුණත් කමන්නේ වචනේ නෙමෙයි වැදගත් වචනේ වැදගත් නැහැ දැන් විභාග වලට නම් ඕන වචනේ මේකට වචනේ වැදගත් නැහැ හඳුනා ගැනීමයි වැදගත්. තමන්ම හොයාගන්න මේ ප්‍රශ්න ඇතිවන්නේ ඇයි, මේ ගැටලු ඇති වෙන්නේ ඇයි කියලා හිතාගන්න. දැන් අපි අය ප්‍රශ්න ගැටලු ඇති නොවන විදියටනේ ජීවත් වෙන්න කියන්නේ. මේ අපිටත් එහෙම, අපි මොනවා හරි දෙයක් කරන්න ගියාම අරයා මෙහෙම කියයි, අරයා මෙහෙම හිතයි, මෙයා මෙහෙම හිතයි. කේකේ මේ ලෝකයේ මිනිස්සු හිතයි කියලා බයිට මිනිස්සු ගොඩක් එහෙම කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ අපි එහෙම දෙයක් දැකලා නැහැ නේ. තමන්ට හරි සම්මාදිට්ඨිය තියෙනවා නම්, නිවැරදිව දැනෙනවා නම්, නිවැරදිව දේ පේනවා නම්, ඒ දේ තුළ උන්වහන්සේ ක්‍රියා කළා. බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබුණේ ඕන කෙනෙකුට ඕනම ආගමක් අදහන නිදහසක් තියෙනවායි කියලා අදහසක්. උන්වහන්සේගේ නිතරම අදහස තිබුණේ මිත්‍යා දෘෂ්ටිකයෝ සම්මාදිට්ඨික කරන්න ඕන කියලා. ලංකාවේ පාලකයන්ගේ අදහස මොකද්ද? ලංකාවේ දැන් හාමුදුරුවන්ගේ අදහස මොකද්ද? ප්‍රබුද්ධයි කියන ওই මහාචාර්යවරුන්ගේ අදහස මොකද්ද? ඕනම කෙනෙකුට ඕනම ආගමක් අදහන්න අයිතියක් තියෙනවා. නිදහස දිනනවා. ඒ කියන්නේ මිනි මරණ ආගමට මිනි මරන්නත් පුළුවන්, මිනි නොමරණ අයට නොමර ඉන්නත් පුළුවන්. හරක් මරණ අයට හරක් මරන්නත් පුළුවන්, හරක් නොමරණ අයට හරක් නොමරන්නත් පුළුවන්. එයත් පූජකයා, මෙයත් පූජකයා. ඉතින් ප්‍රශ්නයක් නෙමෙයි ඒක, බුදු වෙන්න කාරණයක් නෙමෙයි. ඔක්කොම මොඩියුනේ. ඒ ඔක්කොම මොඩිය වුණාම මොඩ රැළේ ඉන්නකොට මොඩ දර්ශන තමයි පහළ වෙන්නේ ඔක්කොටම. බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වේ නෑ ඕන කෙනෙකුට ඕන එකක් අදහන්න ඉඩහස් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ලෝක අපන තැන් වලට ගිහිල්ලා කිව්වා මේව කරන්න එපා කියලා. විශාල සත්ව ඝාතන කරන තැන් වලට ගිහිල්ලා මේව වළක්වන්න කියලා. නිවැරදි කළා සමාජය. ඒ වගේ අපි ප්‍රශ්න ඉවසගෙන ඉන්නේ අපිට මේ දැනට නූතන තියෙන ජනප්‍රිය බුද්ධාගම කියලා තියෙන්නේ. අනේ කමන්නේ ඔන්න හින්නේ. වෙස්සන්තර රජුරුවන්ගේ කතාව ඉස්සරහට දාලා ඔන්න ඔහි බබාලක් දන් දුන්නනේ. ඈ බබාල දෙන්නත් දන් දුන්නනේ. ඈ බලන්න ඒකේ හැටි. වෙස්සන්තර රජුරු ජූතක බමුණට බුදු වෙන්න හිතාගෙන තමන්ගේ දරුවෝ දෙන්න දන් දුන්නලු. එතකොට ජූතක මමුණන්ට තමන්ගේ තියෙන දේවල් ඔක්කොම දෙන්න කියන වගේ වැඩක් නෙමෙයි කියන්නේ. ජූතක මමුණන්ට නෙමෙයි, තමන්ගේ දරුවෝ තමන්ගේ ජීවිතය දෙන්න ඕන ධර්මය වෙනුවෙන්, සත්‍ය වෙනුවෙන්. ඉතින් සියල්ලම අතහරින් රජ කෙනෙක් ඉන්නවා කියලා දොතුහම ඉතින් ගොඩාක් අය අර මේ මේ වෙස්සන්තර රජුරුවන්ගේ වැරද්ද දැකලා වෙස්සන්තර රජුරුවන්ට බනිනෝ හෝගාල. අර ජූතක බමුණගේ වැරද්ද දකින්නේ අර ජූතක බමුණ දරුවෝ දෙන්න මංගොල්ල කාලා අරන් යන එක. ඇයි ඒ වෙස්සන්තර රජුරුවන්ගේ වැරද්ද දකින්නේ ජූතක බමුණු නිසා. එතන ප්‍රධාන වැරද්ද තියෙන්නේ ජූතක බමුණගේ ඇතේ. ජූතක බමුණේ මංකොල්ල කාගෙන යන්නේ අර අහිංසක මේ රජුරුවන්ගේ අතහැරීමේ ගුණය වෙනුවෙන්. අවසානයේ ජූතක බමුණන්ට එළෝ සබාධම තුලින් ඒ දරුවෝ දෙන්න අයිති වෙන්නේ නැහැ නේ කොහොම හරි. නේද? මව්පියන්ට අයිති වෙලා මව්පියෝ ඒ දරුවෝ දෙන්නගේ බරට රත්තරන් දීලා මලා ඊට පස්සේ කෑම කෑවා, කෑම කාලා හොඳටම බඩු පිරিলা. අවසානයේ නිදා ගන්නකොට තමන්ගේ බඩ උඩ බඩ මත තවබත් ඇටයක් තියෙනවා දැකලා ඒකත් කටේ දාගෙන කෑවහම පැලිලා මලාලු. ඉතින් ඒකෙන් පැහැදිලි වෙන්නේ කොහොම හරි ගියේ නෑ එහාට. ඒ කියන්නේ ජූතක බමුණට දරුවෝ ගියේ නෑ අවසානයේ. ඒ නිසා ජූතක බමුණට දෙන්න ඕනේ නෑ කියන එකේ මෞපියෝ තීරණය කළා. ජූතක මමුණට මේක දෙන්න බෑ කියලා. මොසුදුසුයි කියලා. ජූතක මමුණට ගියේ නෑ. බුදු වීමේ අදහසින් භෞතික දේවල් අතහැරලා හරියන්නේ මුළු වීමේ අදහසෙන් භෞතික දේවල් අතහැරලා හරියන්නේ මේ මානසික ස්වභාවය සක්කාය දිට්ඨිය අතහැර ගන්න ඕන. මේ තියෙන 60 හුට හමාරක් කතන්දර ටික ඔය 550 ජාතක කතාවට සාපේක්ෂිත කතාවක් ඉන්දියාවේ තියෙනවා. ඒ ඉන්දියාවේ ශාස්ත්‍රවලද ඒකම තමයි මේ අනිත් පැත්ත ගහලා මේ තියෙන්නේ. මේවා හොඳ කතා ප්‍රවෘත්ති තියෙනවා. ඒ වගේම මහා විනාශකාරී දේවලුත් මිනිස්සු වැරදි නිර්වචන ගත්තොත් තියෙනවා. හරි නිර්වචනය ගත්තොත් හරි වැරදි විදියට ගත්තොත් වැරදි. හොඳ දේවල් තියෙනවා හොඳ විදියට. ඒක බලපහන්නේ ඒ කෙනා ඒ කතාව ගන්න විදියට. එයා බලන්න ඕන මම මේ කතාව මොන විදියෙ සාර්ථකත්වයක් කරාද ගත්තේ කියලා. දැන් අර එක්කෙනෙක් ගත්තා හොඳ විදියක් ඒක. මොකද්ද? හම්දුනේ ඉතින් විශ්සන්තර රජ කෙනෙක් වෙන්න නම් ඉස්සෙල්ලා රජ වෙන්න ඕනේ. රජ වෙලානේ විසන්තර වෙන්න ඕන. මං තාම රජ නෙමෙයි කිව්වා. ඒක හොඳ තර්කයක්. මම ඔය හරියට හරි බුදේ. විසන්තර වෙන්න රජ වෙන්න ඕන ඉස්සෙල්ලා. රජ වුණාට පස්සේ විසන්තර වෙන්න ඕන. නැත්තම් ඔය ඒ අත්දැකීම නොලබ කොහොමද? ඒ අත්දැකීම ඇති කරගන්නේ? ඈ? ඈ? ඒක මෙහෙ ඉඳන් එංගලන්තේ සීතලයි කියලා හරියන්නේ නැහැ. එංගලන්තෙට ගිහිල්ලා ඉන්න ඕන රව මං හපෝ එහෙ ඉන්න බෑ කියලා තේරුම් ගන්න. තම මතවාදයක් නේ. ඒක හොඳ අදහසක්. ඒ නිසා අපි ඒ අතහැරීම කියන එක බුද්ධිමය කරන්න තියෙන දේ. බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හැමදුරේ අහුව ස්වාමීනි මේ කාම භෝගී ගිවියන්ට මේක අවබෝධ කරගන්න පුළුවන්ද? ගෙදවල අනේ පුළුවන්. අගේට පුළුවන්. ස්ත්‍රීන්ට මේක අවබෝධ කරගන්න පුළුවන්ද? පුළුවන් ආනන්ද. පුළුවන්. මහානකම නුදුන්නේ ඇයි? ස්ත්‍රීන්ට මේ තරහෙන් නෙමෙයි. ස්ත්‍රීන්ට රැකවරණේ සලසන්නේ කොහොමද? ස්ත්‍රීන්ට තියෙන ගෞරවය නිසා දුන්නේත්තේ. ඕගොල්ලොන්ට ඇවිල්ලා මේ දුක විඳින්න බැහැ කියන ගෞරවය නිසා මේ කාන්තාව අඩු කරලා පහත් කරලා නරගෙන ඉන්න නෙමෙයි. කාන්තාවන්න කියලා දුන්න බලන්න ඕගොල්ලොන්ට ඇවිල්ලා මේ වගේ පාරක් පාරක් ගන්න යන්න පුළුවන්ද? අපි වගේ ඕගොල්ලන්ට පුළුවන්ද මේ අපි වගේ මේ මැසි මදුරුවන්ගේ ඕදුරු අරගෙන මේ මේ මේ කැලෑවල් වල ජීවත් වෙන්න මේ විදියට මේ මිනිස්සුන්ගේ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන්ද? ඕගොල්ලෝ මිනිස්සුන්ගේ දුක් ගැහැට වලට ලක් වෙන්න පුළුවන්. අතවර වලට ලක් වෙන්න පුළුවන්. දූෂිතයන්ගේ. ඉතින් එහෙම උනේ නැද්ද ඒ කාලේ? උප්පලවන්න මගේ මේ තව මේ රහත් මෙහෙණින් වහන්සේලාට ශාල දුක් ගැහැට වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අවසානයේ කිව්වා භික්ෂුන් වහන්සේලා ටික නොදුරින් ඉන්න කිව්වා. මද දුරකින්, ඇහෙන දුරකින්, කෑ ගැහුවොත් ඇහෙන දුරකින් ඉන්න කිව්වා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට ඊළඟට ආරක්ෂාව සපයන්න වෙන ඒගොල්ලන්ට. කාන්තාවන්ට මේක කරන්න දුෂ්කරයි කියන එක පෙන්නුවේ. ඒ එයා ළඟ තියෙන බාහුවලය මදිනේ. ඉතින් පිරිමියෙක්ගේ වගේ බාහුවලය නෑ. ඒක ඇත්ත කතාවනේ. දැන් ලෝකෙ වැඩියෙන් වේගෙන් දුවන්නේ පිරිමියෙක්. කාන්තාව මීට 100 හරි 200 හරි කොච්චර උනත් දුනා අධිපති සතියක් තමයි වර්තා වෙන්නේ. තන අඩුයි. බාහුවලය අඩුයි. ලෝකෙ වැඩියම බර උස්සන්නේ පිරිමියෙක්. අන්දවසෝන බලපානේ අඩුයි. ඒ නිසා මේ ඒ ගෞරවයෙන් කිව්ව මිසක් ඒ තරහින් කිව්ව දෙයක් නෙමෙයි. විශාල අද වුණත් ඒ මහා ගැටලු කොටකට පාත්‍ර වෙලා තියෙනවා. ඒ නිසා සරල ඉතාම ගැඹුරු කාරණයක් ටිකක් අධ්‍යයනය කරපු කෙනෙකුට මේක දියුණු කරගන්න ඉතාම ඉක්මනින් පුළුවන්. ඒ අධ්‍යයනයේ සසරදි සහ මෙලවදී සිදු නොවෙච්ච අයට ටිකක් හරි අමාරුයි. විශේෂයෙන් සසරදි මේ බලවේගයක් විශේෂයෙන් තිබ්බොත් ඒගොල්ලන්ට බොහොම ඉක්මනින් පුළුවන්. මම දකින්නේ මා සසරදි පුරුදු කරපු කෙනෙක්. මොකද මම නිර්වාණ ගුණය කිසිම කෙනෙක්ගේ අත්වලකින් තොරව කිසිම වචනයක් අහලත් නැති කාලේ මගේ හිතට ඉබේ පහළ වෙලා තියෙනවා. අවුරුදු 16 දී මගේ වයස අවුරුදු 16යි කොට. ඒ කාරණේ පහළ වෙච්ච තැන පවා මට තාම මතකයි. කියන්නේ සම්මුති නිවන එතෙන්දි තේරුම් ගියේ. ක්‍රීඩාංගණයට අපි යන යාළුවොත් එක්ක ඔය සංගීතය සහ සටන් කලා පුරුදු වෙන්න. ඉතින් අනිත් යාළුවෝට කියනකම් මම පොතක් අරන් යනවා කියවන්න. ඉතින් බෝගහයට තියෙනවා එතන හරියට යක්කඩී ඉන්නවා. වතු පාන කඩි වර්ගයක් ඉන්නේ. ඉතින් ওই කඩි මැද්දි මාත් වඩිනවා. හැබැයි එක කඩියෙක් මාව කාලා නැහැ. එතන හැමදාම වඩිනවා. නමුත් එක කඩියෙක්වත් මාව හපලා නැහැ. රිදවල නැහැ. හැමතැනම කඩි හැබැයි. අවහලට ඇඳුමක් ඉන්නවා දෙන්න දුන්දෙනෙක්. ඒ නමුත් හපලා නැහැ කවදාවත්. ඒකත් ආශ්චර්යයක්. කඩි කොට ඉහල්ලා ඉන්න කඩි හපන්නේ නැහැ. ඉතින් උණ්ඩ හිරිහැරයක් කරන්නෙත් නැහැ මං. ඉතින් ඔය පොත් කියව කියව ඉඳි මට ඒක පාට පහල වෙනවා. මොකද નિરાයාසේ ජීවත් වෙන්න නැත්තම් කොච්චර හොඳද? નિરાයාසේ ජීවත් වෙනවා කියන්නේ මේකේ කෑම වේල නොමිලි හම් වෙනවා කියන එක නෙමෙයි. සමහර අය හිතන්නේ මේ හාමුදුරුවෝ නොමිලි හම් වෙනවා කියලා. මොන බොරුද? උන්වහන්සේලා සර්විස් එකක් කරනවා. මේ මන කියන එකත් මේ මගේ රාජකාරිය. නඩුකාරයෙක්ගේ රාජකාරිය කතා කරනවා, හාමුදුරුවෝගේ රාජකාරිය කතා කරනවා. මේ දින නඩුකාරයට නිකන් සල්ලි හම්බ වෙනවා කියන්න බැරියයි. ඉතින් වෛද්‍යවරයෙක්ට එන නිකන් සල්ලි හම්බ වෙනවා කියන්න බැරියයි. යා නලාව තිනව ගන්නව, නලාව තිනව ගන්න ඔච්චරයි. ඈ? වැඩක් නැහැ. ඒසාර යම් කිසි රාජකාරියක් කෙරෙනවා. ඉතින් નિરાයාසී කියන්නේ ඒක නෙමෙයි. නිකන් හම්බුනහම කාල වේල ඉන්නේ නෙමෙයි. નિરાයාසී කියන්නේ මොකද? මේ අධ්‍යාත්මික નિરાයාසී. අධ්‍යාත්මික හැම මොහොතකම දෘෂ්ටි වශයෙන් ඉන්නෝ, සංකල්ප වශයෙන් ඉන්නෝ, දරාගෙන ඉන්නෝ. ඇතුලේ මොන දේ තිබුණත් අපි සමාජයට ඌමනා දේ අපේ මූණින් කටින් පෙන්නනෝ. ඇතුලේ විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ওই පෙන්නන දේ නෙමෙයිනේ අපි ඇතුලේ තියෙන්නේ. අමාරලාට මහත්යට කියන්නේත් නැහැ. නෝනට කියන්නේත් නැහැ. නෝනට පෙන්නන්නේ වෙනම චරිතයක්, මහත්යට පෙන්නන්නේ වෙනම චරිතයක්. ඒ අයගේ හිත දිනා ගන්න පුළුවන් විදිහට අපි පෙනී හිටිනවා. එච්චරයි. අපේ අභ්‍යන්තරික ගැටලුව දන්නේ අපිම. අධ්‍යාත්මය බැඳලා දිනන වගේ දැනුණා. කියන්නේ මේක අතහැරලා දාන්න ඕනේ. මේ નિરાශය, નિરાයාසය ලැබෙන්න ඕනේ කියලා. ඉතින් මේ નિરાයාසය ලැබෙන්න කිසිම තැනකින් උපදෙස් සම්පූර්ණ නැහැ. මං භාවනා රාශියක් අධ්‍යයනය කළා. එහෙකින්වත් මේක තේරුන්නේ නැහැ. අවසාන මොහොතේ තමයි මේ කාරණේ කොහොම හරි මගේ ඔළුවට සම්බන්ධ වුණේ. මෙන්න මෙහිම අනුශාසන ප්‍රතිපදාවක් තියෙනවා කියලා. එතකොට මම මෙහි ඉඳලා හිමාලය යන්න પાස්පෝට් ටිකට් හදාගන්න, પાස්පෝට් එක හදලා ටිකට් එක හදාගන්නත් මහන්සි වෙනවා. ඊට පස්සේ තමයි තේරුනේ මෙහෙම ගිහිල්ලා නිකන් කැලේ ගිහිල්ලා කොටි කියලා කවගෙන මැරෙන්න බෑ. අපේ කහමඳුරු කෙනෙක් මලා තාම නැහැ. නොහසේ හිමාලේ ගියා. ගිහිල්ලත් හෙව්වා. ඒක ප්‍රදේශයකට ගිහිල්ලා ඒ මහමඳුරු කෙනෙක් ආවා. ඇවිල්ලා මෙතනින් උඩට යන්න එපා කියලා අපි කිව්වා. කොටි ඉන්නවා කියලා. අර විශාල කොටි වර්ගයක් ඉන්නෝනේ ඉන්දියාවේ. අපි වගේ මිනිස්සු දෙන්නෙක් විතර ගිලින්න පුළුවන් ඒ කොටියට. ඉතින් මහන්සේ නැහැ ඉතින් අද කොටි එක දයන්නේ නැති මිනිසු කියලා යන්න එපා. යාර ඉන්නවා කොටි ඉන්නවා කියලා. ඉතින් ඒ වගේ මේ මිනිස්සු ඉතින් අපි නිවන් මඟ පාගෙන නැති මේ ලංකා තලයේ තුළු ඉපා. ඔබේ මනස චලනය වෙනකොට තමයි හොයාගන්න පුළුවන් චලනය වෙන්නේ ඇයි කියලා. මම මේ ධර්මයේ තේරුම් ගත්ත දවසේම මම බස් එකේ මට එන්න සිද්ධ වුණේ. මම බස් එකේ ආවා. කොළඹින් බස් එකට නැග්ගාම ඉස්සරහා සීට් එකේ මේ කන්ඩක්ටර් මහත්තයාගේ නෝනයි එයාගේ දරුවෝ 3 දෙනයි වාඩි වෙලා හිටියා ඉස්සරහා සීට් එකේ. කන්ඩක්ටර් මහත්තයාගේ කට්ටිය සීට් නැති නිසා ඉතින් එයාගේ දරුවෝ ටිකයි නෝනයි නැගිටවන්න බැරි නිසා මට කිව්වා ඊට පිටිපැත්තේ සීට් එක අනිත් කට්ටිය නැගිටවල මේකේ වාඩි වෙන්න කිව්වා. සාමාන්‍ය හාමුදුරන්ගේ සීට් එක ඉස්සරහා සීට් එකනේ. දැන් මේකේ කන්ඩක්ටර්ලා දෙන්නෙක් ඉන්නවා. ඉස්සරහ දොරට එක්ක නැහැ, පස්සේ දොරට එක්ක නැහැ. ඉස්සරහ දොර එක්ක නැහැ මේ වැඩේ කළා, පස්සේ දොර එක්ක නැහැට මේකට තරහා ගියා. එහෙනම් අරගොල්ලෝ පිටිපැත්තට දාලා ගෙනලා හම්දුරු ඉස්සරහට දාන්න. මේ මොකද්ද මේ කරලා තියෙන්නේ? ඈ මේ ඉස්සරහ කාන්තාවක් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න ගහගන්න මට්ටමට ගියා. මං එදා මගේ මනස දිහා බලන් හිටියා. ධර්මය අවබෝධ කරගත්ත දවසම මං මගේ මනස දිහා බලන් හිටියා. මට මොකද්ද වෙන්නේ කියලා. ඔන්න මගේ මමංකාරය ඇවිස්සෙනවා නම් හරි මොනවා හරි වෙනවනේ. ඔන්න දැන් මට පේනවා. දැන් මම මේ ඉස්සරහා සීට් එකේ දින්නේ, පස්සේ සීට් එකේ දින්නේ. නෑනේ මට හිම ප්‍රශ්නයක් දැනෙන්නේ නෑනේ. මං ඉස්සරහා සීට් එකේ වගේම ওই වහන්ලා ඉන්නවනේ. මට තරහා ගියේ නෑනේ. ඉතින් හොඳයිනේ. අන්න බලන්න ප්‍රශ්න වලට දාලා බලන්න ඕන. ඉස්සර වුණා නම් එහෙම කෑ ගහලා ලොකු ප්‍රශ්නයක් කරයි. අනේ මම පිටිපස්සේ සීට් එකේ ඒ දින්නම ගහගෙන බැනගෙන අවසානයේ අර ගෑනු කෙනාටම තේරිලා යාම නැගිට්ටා. අනික නැගිලා අයින් වුණා. අයින් වුණාට පස්සේ අර ගියක් කිව්ව පිටිපස්සේ හිටපු කෙනා කිව්වා හම්දුර ඉස්සරහින් වාඩි වෙන්න කියලා. ඉතින් ගියාට පස්සේ අර පිටිපස්සෙන් ඇවිල්ලා අරගොල්ලෝ වාඩි වුණා. එතන යම්කිසි අසාධාරණ ක්‍රියාවලියක් සිදු වුණා. එක්කෙනෙක් ඒකට අකමැති වුණා එතන. නමුත් මම නෙමෙයි. මම මේ සීට් දෙකම එක වගේ පිළිගත්තා. මම බලාගෙන හිටියේ මගේ මනස තුල. සමහර වෙලාවට ඒ දෙන්න හොඳටම නොහොඳ නොක්කොඩු වෙන්නේ නැති දිගටම මේ මන් නිසා. ඕක තමයි අර රහතන් වහන්සේ කෙනෙක් එකපාරක් අර මඩවලකට තල්ලු කළා කියන කතාව. කොල්ලෝ කට්ටියක් තල්ලු කළා දැම්මා. තල්ලු කළා දැම්මා. ඉතින් උන්වහන්සේ දා කට්ටියක් කියලා නැගිට්ටුවා. සිවුරු සෝදලා, පාත්‍ර සෝදලා හරි ගස්සලා අතල දුන්නා. උන් කරගත්ත දේ උන් අරන් ගියා, ඕගොල්ලෝ කරගත්ත දේ ඕගොල්ලෝ අරන් ගියා. මඩ මොකවත් උනේ නෑ කිව්වලු. උන්වහන්සේ හිටියා. ඉතින් ඒ නිසා ඔබේ මනස ප්‍රශ්න වලට දාලා බලන්න. ගැටළු හැමෙහිදී බලන්න ක්‍රියා කරන විදිය. ඉතින් එහෙම කියලා මේ ඕන දෙයක් වෙන්න දෙන්නේ කියන කාරණේ නෙමෙයි මම කියන්නේ. එහෙම විය යුතු නැහැ. තමන්න නිවැරදි කරගන්න පුළුවන් කාරණා විය යුතු යම් කිසි ප්‍රතිපදාවල් විනයවල් තියෙන සාධාරණ දේවල් යම් යම් හේතු මත ඒවා අපිට කියලා හදාගන්න පුළුවන් දේවල් නම් අපි හදාගන්න ඕනේ. නමුත් මම එතෙන්දි බැලුවේ මගේ මනස කොයි විදිහටද ක්‍රියා කරන්න කියලා. බලන්න මේ අවබෝධය සාර්ථකද අසාර්ථකද කියලා බලන්න ඒකයි. දැන් මට සත්‍ය අවබෝධ වෙන්නට කලින් මට නොයෙකුත් අය කිව්ව මාර්ගඵල ලැබිලා දැන් ඉන්නේ කියලා. නමුත් මට තේරෙනවනේ මගේ ඇතුලේ මමත්වය. ඈ අර ලබු ගෙඩිය ඇට හෙල්ලෙනවා වගේ මේ මොකද්ද ප්‍රශ්නයක් තියෙනවනේ. තාම දුක තියෙනවනේ මනසේ. දුක තියෙන්න බෑනේ. දුක තියෙන්න බෑ. සසර බය තියෙන්න බෑ. මරණ බය තියෙන්න බෑ. ඕනම කෙනෙක් යටත් වෙනවා මේ ආර්ය ධර්මයේ තේරුම් කරගත්ත කෙනෙකුට. මොකද හැම කෙනෙක්ම මරණයට බයයි. ආර්ය ධර්මයේ තේරුම් කරගත්ත කෙනෙක් මරණය ඉක්මවා ඉන්න කෙනෙක්, මැරිලා ඇවිදින කෙනෙක්, ඕනම චණ්ඩියෙක් පාලනය කරන්න පුළුවන්. පුරුෂ ධම්මසාරති ගුණය බුදුහාමුදුරන්ට තිබ්බා. ඒ ගුණේ යම් ප්‍රමාණයකට ඒ ආර්ය භූමියට එන ඕනම කෙනෙකුටත් තියෙනවා. ඇයි? මරණය ඉක්මවපු මිනිස්සෙක්. චණ්ඩි මැරෙන්න බය නැද්ද? මැරෙන්න බය. ඒකනේ ඔය පිහි ඉනේ ගහගෙන ඉන්නේ, පිස්තෝල ඉනේ ගහගෙන ඉන්නේ. හමුදා නිලධාරින් මැරෙන්න බය නැද්ද? මැරෙන්න බයයි. ඒකනේ ආයුධරන් ඉන්නේ. මේ අධ්‍යාත්මික සිතේ මරණය පහු කරලා යන්න ඕන මේ ගමන. ඔබත් මේ ධර්මයේ දකින්නේ මරණය පහු කරපු දවසට. මාර පරාජය කියන්නේ ඒකයි. මරණය පරාද කරනවා. දැනට අපි මේ මරණයට බයයි, දුකට බයයි තමයි දුකින් පලා යන්නයි හදන්නේ. ඔබ කුඩා කාලේ ඉඳලම දුකින් පලා යන්න තමයි ඔය හැම දෙයක්ම කළේ. නමුත් වෙලා තියෙන්නේ මොකද්ද? දුකටපත් වුණා. දුකින් පලා යන්න පලා යන්න දුක එළවෙලවා පහර දුන්නා. මේ අනිත් පැත්තට හැරිලා දුක හොයාගෙන යන ගමන. දුක හොයාගෙන යනකොට මාර්යා දුවනවා, පලා යනවා, හැංගෙනවා. අවසානයේ මාර්යා කොහොම හරි හොයාගන්න හොයාගෙන කියන ඔන්න මාර්යා මම ආවා හොයාගත්තා. ඔයාගේ දේවල් ඔක්කොම ඕන් තියාගන්න මට එපා. මට අයිති දේ පමණක් මං රැගෙන යනවා. ඔබේ ඔය සැපයි කියලා හම්බ වෙන දේ රැවටීමක් මුලාවක්. මෙතෙක් කාලයක් මං ඕකට රැවටුණා. දැන් නම් රැවටෙන්නේ නැහැ. ඈ ඔයාගේ ගිනි පොලී සල්ලි මට එපා. මං හම්බ කරන් කර එක මට ඇති කියලා එනවා. දැන් ගිනි පොලී කාර්ය අපිට එළවලු ණය දෙන්නේ අපිට ආදරේටද? නැහැ. අපිට හම්බ අපිට කියලා හම්බ කරගෙන ගන්න. දැන් දැන් වින් දාන්න හැමදෙස්සෙමනේ අපෙන් ලීසින් ගන්න අපෙන් ලීසින් ගන්න කියලා මේ අපිට ආදරේට. ඒ වළංගේ ව්‍යාපාරේට. ඒ වගේ මාරයත් එහෙමයි. අපිට යමක් හම් වෙනවා තමයි. හම්බුණාද? ඒ මාර්ගයෙන් අපි ඔක්කොම ගන්නවා. ඉතින් ලීසින් එක සම්පූර්ණ උදාහරණයක් දාන්න බෑ. ලීසින් වල තියෙන වෙනම වාසියකුත්. ඒ ගඳාව කෙසේ වෙතත් මේ මාර්යාගේ හිමවක්වත් වාසියක් නෑ. නේද? දැන් මාළුවා හිතන්නේ කෑමක් කියලා නේ. මාළුවා හිතන්නේ මට වෙන්න කෑමක් ආව කන. කෑවට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ගොඩ ඉන්නගෙන මාළුවා කනවා. අර යා ගැටි විලා කන්න ගියා. ගොඩ ඉන්නගෙන මාළුවා කනවා. ඒ වගේ දෙයක් කියනවා මේ මිනිස්සුන්ට වෙන්නේ. මිනිස්සු අල්පාශ්වාදයේ ලබනවා, දෘෂ්ටියේ එළවෙනවා, එළඹ ගන්නවා. ඊට පස්සේ මහා දුකකට ඊට වැඩි දුකකට මිනිස්සු පාත්‍ර වෙනවා, පත් වෙනවා. ඒ නිසා මේ ලෝකේ මැරෙන මිනිස්සු බොහෝ දෙනෙක් මැරෙන්නේ අසහනේ. සහනේ නෙමෙයි, කෑ ගහලා මැරෙන්නේ දුකෙන්. නොපෙනෙන ලෝකයකින් ඔබට පිළිසරණක් වෙයි කියලා සිතාගෙන ඉඳීමට කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා. වෙන එකක් නැහැ. සජීවී ධර්මය, ස්වභාවික සත්‍ය, විද්‍යාත්මක සත්‍ය, සාන්දීප්තික තමන්ගේම නුවණට දැනෙන තැනින් මේ සත්‍ය තෝරගන්න. වටහා ගන්න බලන්න. ඒක තමයි ජීවිත අවබෝධය කියලා කියන්නේ. හොඳින් අහුම්කන් දෙන්න, හොඳින් මේ වචනවල තියෙන අර්ථ ගැඹුරින් ගැඹුරට විනිවිද යන්න. ඔබගේ ක්‍රියාත්මක නොවුණු මහමොලේ ක්‍රියාත්මක වෙන්නේ මේ අකාලික ධර්මයේ ගවේෂණය කරන විටයි. මේ අතහැරීම ක්‍රියාවලියක් නොවේ. මේ අතහැරීම සංකල්පයක් නොවේ. මේ අතහැරීම දෘෂ්ටියක් නොවේ. මේ අතහැරීම පුජ්‍යලත්වයකින් ක්‍රියාවක් නොවේ. මේ අතහැරීම පුජ්‍යලත්වයේ අතහැරීමයි. මේවා ඊටාව ගැඹීර වචන. මේවා සොයාගෙන සොයාගෙන ගැඹුරින් පරිශ්‍රණය කරන්න. ඔබ හැමතෙරුවන් සරණයි.